2013 වසරේ 8 වෙනි මාසේ 11 වෙනිදා භාවනා වැඩසටහන. අපි සත්‍යක්‍රියා ගාථාවක් දේශනා කළා. ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝසි උග්ගෝස යොන්දේව ඝනාපසන්නා ඒතේන සච්චේන ජයස්සුමයිහන් කියලා. බුදුරජාණන් වහන්සේ ඒ සුභෝදි මූලේදී උන්වහන්සේ බුද්ධත්වයේ කරා පරේෂණේ යෙදුණා, විදර්ශනා භාවනාවේ යෙදුණා. ඒක සත්‍යයි. අහෝසි මාරස්ස පරාජයෝසි, සියලුම මාර ධර්මතා අහෝසි කළා. අහෝසි කරලා ඒක සත්‍යයි. අපි කියනවා ඒ සත්‍යානුභව බලයෙන් මට සෙතක් වේවා. උග්ගෝසයුන් දේව ධනාපසන්නා සියලුම දෙවි දේවතාවෝ සාදුනාද දුන්නා කියලා කියනවා. ඒ සියලුම දෙවි දේවතාවන්ගේ සාදුනාද මැද ඒ බුද්ධත්වයට පත් වුණා කියනවා. දැන් ඔයාටත් තියෙන්නේ කෙලෙස් මරුන් පරදන්න, ක්ලේශ මාර, වසවර්ති මාර, මූර්තු මාර, මේ මාර බලවේග පරදවන්න ඕන. මොකද්ද මේ මාර ධර්මතා කියලා කියන්නේ අපි ළඟ තියෙන. නමුත් ඔය මාර ධර්මතා මාර ධර්මතාවයක් හැටියට බාරගන්නේ නැතිව බොහෝ දෙනෙක් ඒවා මම, මගේ ආත්මය, මගේ සිතුවිලි, මගේ ආකල්ප කියලා වශයෙන් මම කරගන්නවා. එතකොට මාර ධර්මතාවයක් කියලා කියන්නේ විපතට හේතු වන ඕනම ධර්මතාවයක්, ඕනම සිතුවිල්ල කෙනෙකුට මාර ධර්මතාවයක්. දේව ධර්මතා කියලා කියන්නේ යහපතට, සුභ සිද්ධියට උපකාරක වන ඕනම ධර්මයක්, දේව ධර්මතාවයක් ඇඩේට සලකන්න පුළුවන්. එතකොට මරන්නා මාරයා, දෙන්නා දෙවියා බවට පත් වෙනවා. දැන් ඔබේ හිතෙත් තියෙන ක්ලේශ මාර මොනවද? ක්ලේශ මාර කියලා කියන්නේ කෙලස් කියවහම ලෝභ, ද්වේෂ, මෝහ, මාන, මදමාන, මේ කියන ඊර්ෂ්‍යා, මේ කියන ඔක්කොම ටික කෙලස් ගන්නට. කෙලස් කියලා කියන්නේ කෙලසන හේයින් කෙලස්, විනාශ කරන හේයින් කෙලස්, මුලා කරන හේයින් කෙලස් බවට පත් වෙනවා. ඒ නිසා කෙලෙස් ක්ලේශ මාර කොහොමද කෙලසන්නේ තමන්ගේ හිත? ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල සිත් වලින් කෙලසන ක්ලේශ මාර. ඇයි කෙලසෙන්නේ? අවිද්‍යාත්මක දෘෂ්ටි ගොනු කරවනවා, අවිද්‍යාත්මක සංකල්ප ගොනු කරනවා, අවිද්‍යාත්මක වචන ගොනු කරනවා, අවිද්‍යාත්මක සියලුම මානසික ස්වභාවල් ගොනු කරන නිසා ඒවට කියනවා කෙලෙස් කියලා. එතකොට මායෙක් හැටියට දකින්නේ නැතුව ඒව මගේ ආත්මය වශයෙන් දකින තාක්කල්ම සිත හදාගන්න වැඩපිළිවෙලට බැසගන්න බෑ කියනකොට සිතේ උපදින දේ මාර ධර්මතාවයක් හැටියට දකින්න ඕන. දැන් හිතේ ඇතිවන ද්වේෂය මගේ ද්වේෂයයි කියලා ගන්න කෙනා මොකද කරන්නේ? ඒ ද්වේෂයෙන් පරිගැනීම කරන්න යනවා. හිතේ උපදින ද්වේෂය මගේ නෙමේ, ඒක මාර ධර්මතාවයක් කියලා දකින කෙනා මොකද කරන්නේ? තමන්ගේ හිත සංසිඳව ගන්න වෙරදරනවා. ඒකයි එතන තියෙන වැදගත්කම. ඔන්න හිත මාර ධර්මතාවයක් කියලා තේරුම් ගන්න කෙනෙකුට ක්ලේශ මාර. ඉතින් මාර ගොඩක් ඉන්නවා. මේ තව මූර්තු මාරේ කියනවා. කොහොමද මේ රැවටීම, රවට්ටන ගුණයක් තියෙනවා මේ හිතේ. සරුදේ નિසරු වශයෙන්, નિසරුදේ සරු වශයෙන් ලෝකේ කියා දුන්නු නිසා, තමන්ට හැඟුණු නිසා, පොතේ තිබුණු නිසා කියලා කොහෙන් හරි දෙයක් ඔළුවට වැටුනහම ඒවට රැවටෙනවා. දෙවියෙක් ඉන්නවා කිව්වොත් එහාට ඉන්නවා, ඒකට රැවටෙනවා. දෙවියෙක් නැහැ කිව්වොත් නැහැයි කියලා රැවටෙනවා. දැන් අපි මේ දෙවියෙක් ඉන්නවා හරි නැහැ හරි කියන්න නෙමෙයි උත්සාහ කරන්නේ. මේ මනස තුල තියෙන රැවටීමේ ස්වභාවය. ඒතකොට මේ රැවටුණු ස්වභාවයත් මනස ඇතුලේ නිතරම තියෙනවා. ඉතින් සම්පූර්ණයෙන්ම බැලුවාම අපිට අපි රැවටිලා, අපේ ඇහැට අපි රැවටිලා, අපේ කනට, නාසයට, දිවට, ශරීරයට, මනට කියන මේ සය ඉන්ද්‍රියට රැවටිලා, ඒ සය ඉන්ද්‍රියෙන් ලැබෙන තොරතුරු වලට රැවටිලා. එහෙනම් මූර්තු මාරත් මෙතන වැඩ කරනවා. රැවටීමේ මාර බලවේගය මෙතන වැඩ කරනවා. තවත් වසවර්ති මාරත් ඉන්නවා. වසවර්ති මාරයත් එනවා බුදුහාමුදුරුත් එක්ක සටනට. දැන් එතකොට ක්ලේශ මාරත් ඕගොල්ලෝ ළඟ ඉන්නවා, මූර්තු මාරත් ඉන්නවා, වසවර්ති මාරත් ඉන්නවා. මොකද්ද වසඟ වෙලා යන ගුණ? වසවර්ති මාර වසඟ වෙලා යන ගුණයක් තියෙනවා. මොනවටද? ආකල්පවලට වසඟ වෙනවා, රූපවලට වසඟ වෙනවා, ඒ වගේම නොයෙකුත් වින්දන ස්වභාවයන් වලට හිතේ ඇති වෙන දුක්ඛ හා සුඛ උපේක්ෂා වින්දන ස්වභාවයන් වලට වසඟ වෙනවා, ශබ්ද වලට වසඟ වෙනවා, ධර්ම වලට වසඟ වෙනවා, ගන්ධ වලට, ඒ වගේම නොයෙකුත් සමාධීන් වලට පවා වසඟ වෙනවා. වසවර්ති මාරත් ඔයගොල්ලෝ ළඟ තියෙනවා. වසඟ වෙලා යන ස්වභාවයක් තියෙනවා. ඉතින් වසඟයට පත් වෙනවා. නිලතල වලට වසඟ වෙනවා, ඇඳුම් පැළඳුම් වලට, ඔය ඕනම දෙයකට වසඟ වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට මේක මාර ධර්මයක්. වසඟ වුණොත් මොකද වෙන්නේ? අර ක්ලේශ මාර වලත් බැඳීමක් ඇතුව, මෘතු මාර වලත් බැඳීමක් ඇතුව, ඒ වගේම වසඟ සිදු වෙනවා. වසවර්ති මාරත් මෙතන වැඩ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ සිද්ධ වෙන්නේ සිතෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ ක්ලේශ මාර වලින්. ඒ වසවර්ති මාර වලින් බැඳිලා, ඒ මෘතු මාර කියන රැවටීමෙන් බැඳිලා ඉන්න කෙනාට ලෙහෙසියෙන් ගැලවීමක් ඇති කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. ඉතින් ඔබේ සිතේ දකින්න මේ මාර ධර්මතා තියනවාද කියන එක දැක ගන්න. කොහෙන්ද බැඳෙන්නේ? දෘෂ්ටියෙන් බැඳෙනවා, සංකල්පයෙන් බැඳෙනවා, වචනයෙන් බැඳෙනවා. කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන වශයෙන් අටකින් බැඳෙනවා. ඒ බැඳීම ඇති වෙන්නේ පංච උපාදාන ස්කන්ධයට, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට. එහෙම නැත්නම් මන කියන ධර්මතාවයට බැඳෙනවා. එතකොට මන කියන ධර්මතාවය තුල මම ඉන්නවා, මම කියන ධර්මතාවය තුල මන ඉන්නවා කියලා සැලකෙන. මේ මනෙන් මම ගැලවෙන්න ඕන. මනුෂ්‍යාත්මය මේ මනෙන් ගලව ගන්න පුළුවන් නම් එයා තමයි මනුස්ස. මනෙන් ගැලවුණා නම් මනුස්ස. මනස උසස් වෙන්නේ ඊට පස්සේ. මන තුල මනුස්සකම නැහැ. මන තුල තියෙන්නේ ස්වභාවික ගුණයක්, ලෝභ ද්වේෂ මෝහ. කියන්නේ ලෝභ ද්වේෂ මෝහ තුනයි, සුඛ දුක්ඛ උපේක්ෂා තුනයි, අතීත අනාගත වර්තමාන තුනයි. ලෝකය තුල තියෙන්නේ ෂණ තුනක්. ෂණ තුනේ වේගයෙන් වැඩ කරනකොට එතෙන්ද කියනෝ තිරිසං. තිරිසං කියලා කියන්නේ මේ තුනේ වැඩ කරනවා. එතකොට මේ තිරිසං ගතිය මිනිස්සු ළඟත් තියෙනවා, පොඩ්ඩක් අර උසස් වුණානේ. නමුත් සත්තු ළඟ ඒක සජීවීවම වැඩ කරනවා බොහොම වේගයෙන්. නමුත් මිනිස්සුයොත් එතන ඉන්නවා. නමුත් මිනිස්යන්ට පුළුවන්කම තියෙනවා සම්පූර්ණයෙන්ම මේ මනෙන් ගැලවුණොත් අර තිරිසං ගුණයට එන්නේ. තිරිසං කියුවහම අපිට සත්තු මතක් වුණාට අපි තිරිසං කියලා කියන්නේ මේ තුනකට වැඩ කරන ලෝභ, ද්වේෂ, මෝහ, සුඛ, දුක්ඛ, උපේක්ෂා, අතීත, අනාගත, වර්තමාන කියන ෂණ තුනේ වැඩ කරනවා කියන එකයි අපි අදහස් කරන්නේ තිරිසං කියලා. එහෙම නැත්නම් අර සත්තු එහෙම නෙමෙයි. ඒ සත්තු ළඟත් ඒක තියෙනවා, මිනිස්සු ළඟත් ඒක තියෙනවා. ඉතින් ඕකෙන් ගැලවීමක් ඇති වෙන්නේ එතනින් මනස ගලව ගත්තොත් විතරයි. ඉතින් මනස ගලව ගන්න පුළුවන්කම තියෙන්නේ තමන් මනස පුරුදු කරන්න ඕන දෘෂ්ටිවලට නොපෙමිණෙන්න. දෘෂ්ටිවලට නොපෙමිණෙන්න මනස පුරුදු කරන්න ඕන. දෘෂ්ටිවලින් මනස නිදහස් කරගත්තොත් ඊළඟට කෙනෙක් අහන්න පුළුවන් කොහොමද පුරුදු කරන්නේ කියලා. පුරුදු කරන්න පුළුවන් තමන්ම තමන්ගේ දෘෂ්ටිවලට නොපෙමිණෙන්න මනස හැඩගස්ව ගන්න ඕන. කිසිදු දෘෂ්ටියකට නොපෙමිණෙන්න තමන්ගේ මනස තියාගෙන ඉන්න ඕන. ඒකයි තියෙන වැඩපිළිවෙල කටයුත්ත. දැන් අපි කෙනෙකුට කිව්වොත් තනි කකුලෙන් හිට ගන්න කියලා. නමුත් ඒ කල්පනා ධාරාව නැති කෙනෙක් නම් අහයි කොහොමද මං තනි කකුලෙන් හිටගන්නේ? ඊට පස්සේ අපි කෙනෙකුට කිව්වොත් පොහොසත් වෙන්න ඕනා කියලා. එයාට ලොකු ඥාන දර්ශනයක් නැති කෙනෙක් නම් අහයි කොහොමද මං පොහොසත් වෙන්නේ කියලා. ඒකේකට පුළුල් ඥානයක් තියෙන්න ඕන. දැන් අපිට කිව්වොත් ඔබ මට දහවල් කෑම සකසන්න කියලා. හැබැයි ඉතින් ඒ ගැඹුරු ඥානයක් නැත්තම් ඔහු අහයි කොහොමද මං දවල් කෑම සකසන්නේ කියලා. ඉතින් අපි මේ වචනේ කියන්නේ පුළුල් ඥාන ගුණයක් තියෙන අයට. අර සරල මන්දමානසිකත්වයකට බෑ. ඒ නිසා අපි කියනවා ඒ දෘෂ්ටි වලින් තොරව මනස සකසන්න කියලා. නැත්තම් අහයි ඊළඟට අපෙන් අහන කොහොමද ඒක සකසන්නේ? ඒක සකසන්න තියෙන තමන්ගේම කෝණය තුලේ. දැන් අපි කැමරාවක් ගත්තාම අපි කියනවා යාට ඔබ සමීප ඡා රූපයක් ගන්න කියලා. නමුත් කැමරාව පිළිබඳව යම් ආකාරයක තොරතුරු දන්නේ නැති කෙනෙක් අහයි කොහොමද මම සමීප රූපයක් ගන්න කියලා. නමුත් යංගිසි විෂය පද්ධතියක් දන්නවනම් එයා දන්නවා මේක සමීප රූපයක් ගැනීම සඳහා කරන්න ඕන මේ කොයි විදියටද මේ ලෙන්සස් පාවිච්චි කරන්න ඕන කියලා, ફોකස් කරන්න ඕන කියලා එයා දැනගෙන ඒ අදාළ විදියට ඒ ඡායාරූපේ ගන්නවා. ඒ වගේ තමයි මේ නිවන පිළිබඳවත් තමන්ගේ ඥානය, දෘෂ්ටිය සැටල් කරන්න ඕන. ෆෝකස් කරන්න ඕන හරියටම මේ කොහොමද මේ විදියට මේ දර්ශනය ගුණය ඇති වෙන විදියට කොහොමද මගේ ඥානය හරියටම සකස ගන්න කියලා. ඒකට පුළුල් බුද්ධියක් තියෙන්න ඕන. ටිකක් මනසත් එක්ක හැසිරිලා මනසත් එක්ක මෙහෙවලා පොඩි ඥානයකුත් තිබුණොත්, එහෙම නැත්නම් සංසාරේදී පුරුදු කරපු ගුණයක් හරි තිබුත් එයාට පුළුවන්. එකයි මේක විශිෂ්ටයන්ගේ දහම කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනියෙන්ම ඇති වෙච්ච ප්‍රශ්නේ තමයි මේවැනි ධර්මයක් මං කාටද කියන්නේ. ඉතින් උන්වහන්සේගේ මතකයට පහළ වුණේ ඉන්දියාවේ හිටපු මහා ලොකුම දාර්ශනිකයෝ කියන කට්ටිය තමයි මුලින්ම. ඒගොල්ලෝ මිය ගිහිල්ලා තිබුණා. ඊට පස්සේ තමයි අවසානයේ තීරණය කළා නම් මගේ යාළුවෝ ටික හොයාගෙන යනවා. ඒ කාලයක් මම දුක් විඳින්දි අපිත් එක්ක එකට ජීවත් වෙච්ච හිතමනාපයක් වුණාට තුන් හිතකින්වත් වරදක් නොකරන ඒ පිරිස හොයාගෙන යන්න ඕන, මම ඒ ඇත්තන්ට බණ කියන්න ඕන කියලා. ඒ නිසා මේක සරල දහමක් නෙමෙයි. ඊටාම සරලව පුංචි දේවල් අපෙන් අහනකොට ඉතින් අපිට ඒකට උත්තර ඇත්ත වශයෙන්ම දෙන්නත් අමාරුයි, කියලා දෙන්නත් අමාරුයි. දැන් එකපාරට අපි ඇහුවොත් විශ්වවිද්‍යාලයක පාඩමක් පිළිබඳව බාලාංශේ ළමෙක් එකපාරට ඇහුවොත් ඒ ගණිත විෂයල් පිළිබඳව හරි භාෂා ශාස්ත්‍රීය ගුණයක් හරි පිළිබඳව ඇත්ත වශයෙන්ම ඔබට පොඩි ළමයෙකුට ඒක කියලා දෙන්න පුළුවන්ද? කිසිසේත් මේක කියලා දෙන්න බෑ. ඒ ළමයා රවට්ටන්න මොනව හරි කියන්න පුළුවන්. හැබැයි අර සිද්ධාන්ත කියන්න බෑ. මොකද අර සිද්ධාන්තය අපි කියන්නේ තා විශාල පරාසයක දැනුමක් තියෙන කෙනෙකුට. තේරෙනවා නේද? විශාල පරාසයක දැනුමක් තියෙන කෙනෙකුට තමයි මේ සිද්ධාන්තය කියන්නේ. එහෙම නැතුව කියන්න බෑ. ඒ වගේ යම්කිසි මනස පිළිබඳව ජීවිතයේ දුක පිළිබඳව ජීවිතයේ නිවීම පිළිබඳව යම්කිසි ඥානමය ගුණයක් තියෙනවා. ඒ ඥානමය ගුණය වැඩෙන්න අපි කියන්නේ පොත් බලලා තියෙන්න ඕනේ කියලා. බණ අහලා තියෙන්න ඕනේ කියලා අපි කියන්නේ. ඒක තමන්ගේ මනසත් එක්ක ජීවත් වෙච්ච කෙනෙකුට මනස තුල බොහෝ හැලහැප්පීම් වලට පාත්‍ර වෙලා ඒව දරාගෙන ඉදිරියට ආපු කෙනෙකුට ඇති වෙන බලවේගයක්. සිහිනුවණින් යුතුව ජීවත් වෙච්ච කෙනෙකුට ඇති වෙන බලයක් තමයි ප්‍රඥා බලය. අන්නේ ප්‍රඥා බලයේ තියෙන කෙනාට එයාට තේරෙනවා මොකද්ද මේ දෘෂ්ටි වලටපත් නොවේ තමන්ගේ මනස හදනවයි කියලා කියන්නේ. ඥානය සකසනවා කියන්නේ මොකද්ද කියලා එයාට තේරෙනවා. මේ මාර පරාජය කරනවායි කියලා කියන්නේ මන පරාජය කරනවායි කියන්නේ මන කියන මේ මාර ධර්මතාවයම මාරයා කියලා කියන්නේ එතෙන්ට ඒ මාර ධර්මතාවයම එකේ ඉන්න තව ප්‍රභේදන. ඊළඟට තව මාර දූවරු ඉන්න තණ්හා රති රගා තණ්හාව කියන එක තියෙනවා. දැන් සමහර අය ඉන්නෝ තමන්ගේ අනුන්ගේ පෝසත්කම දකින්න කැමති නැහැ. ඒකත් තණ්හාව. තමන්ගේ අනුන්ගේ දියුණුවක් දකින්න කැමති නැහැ. තමන්ගේ දියුණුවටත් තමන්ම අවැඩ සිද්ධ කරගන්නවා, අනුන්ගේ දියුණුවටත් අවැඩ සිද්ධ කරනවා. එතකොට ඒකත් තණ්හාව. ඒ නිසා ඇලීම පමණක් නෙමෙයි ගැටීමත් තණ්හාවේම පදනම. එතකොට තණ්හා, රති, රගා කියන මේ තුන් දෙනා ඉන්නවා. ඒ තුන් දෙනාත් එක්ක හැමතිස්සෙම නටනවා ජීවිතවල මිනිස්සුන්ගේ. ඒ මන කියන ධර්මතාවය, මායා කියන ධර්මතාවය තමයි ওই තුන් දෙනා එවන්නේ. මේ පිටින් එන කවුරුවක්වත් නැහැ. ඔබ ඕගොල්ලන්ටත් ඇවිල්ලා මේ තුන් දෙනා නටනවා. මේ තුන් දෙනාත් එක්ක නටන එක තමයි කරන්නේ. ඊට පස්සේ ඒ නිසා ඔබට කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන් නම් කොහොමද මේ තියෙන මානසික ස්වභාවයෙන් ගැලවෙන්නේ, ඉවත් වෙන්නේ කියලා ඥානනය කරගන්න පුළුවන්. හැබැයි ඉතින් තමන්ගේ ඥානනය දැඩි කරන්න ඔබ වැටෙන්නේ නැවත නැවතත් මනසටමයි. ඒක තමයි පුතජන භාවයේ තියෙන දිලිදුකම කියලා කියන්නේ ඒක. දිලිදුකම කියලා කියන්නේ ඒක. ගැලවෙන්න හැදුවට ගැලවෙන්න බැරි තත්ත්වයේ තත්ත්වයක් තමයි මේ මනස කියලා කියන්නේ. මේ ලෝකේ හැම බන්ධනයකින්ම ගැලවෙන්න පුළුවන් මන කියන ඒ බන්ධනයෙන් ගැලවෙන්නේ තාමසීරු කාරණය. තාමසීරු ඒක මහා වානක්, මහා බැම්මක්. නිර්වාණ කියලා කිව්වේ ඒකයි. මහා බැම්මක් තියෙන ඒ බැම්ම අභිභවා යනවා නිර්වාණ. වැව්වල තියෙන්නේ බැම්මක් තියෙනවා. ඒ බැම්මට උඩින් වතුර දානකොට වතුර පිරීලා අපි කියන වාන් දානවා කියලා. වාන් දානවා. ඒක තමයි වාන. බැම්මට උඩින් වාන් දානවා. වානට බැම්මට උඩින් දානවා. අර බැම්මට උඩින් වතුර වෙනවා කියලා කියනවා. වැව් එහෙම වාන් දානවා වතුර පිරුණාම. ඒ වගේ මෙතනත් සෝවාන් මාර්ගස්ත පලස්ත මෙන්න මාර්ගයට තිබුණු පළවෙනිම වසෙන් තිබුණු මේ ආර්ය නිර්වාණයට තිබුණු පළවෙනි බැම්ම අභිභවා යනවා. සෝහාන් මාර්ගස්ත පලස්ත වෙන්නේ එතකොට. පළවෙනි බැම්ම මොකද්ද? මේ මිනිස්සුන්ට සත්‍ය තේරුම් යන්නේ නැති එකම හේතුව තමයි ඉන්ද්‍රිය කොටු වීමෙන් බැලීම. ඉන්ද්‍රිය නැමැති කොටු වීම තුල ජීවත් වීම තමයි මේ තියෙන විශාල අවිද්‍යාවට වැටහීමට හේතුව. සියලු මිනිස්සු ළඟ තියෙනවා මේක. මොනවද? මම මම මම කියලා දකින ගුණය. ඒ මම මම කියලා කියන ගුණය හරියට සිර කූඩුවක සිරගත කරපු සිර කරුවෙක් වගේ. එයාට බෑ ගිහිල්ලා මේ ලෝකේ ඇත්ත දකින්න. එයාට පුළුවන්කම තියෙන්නේ අර කවුළු වලින් දාන කෑමක් කන්න විතරයි. ඉතින් මේ ඉන්ද්‍රිය සයේ කූඩුවේ තියෙන මේ කවුළු පහ මොනවද? කවුළු පහ ඇස කන නාසය දිව ශරීරය කියන මේ කවුළු පහ තියෙනවා. මන තමයි ඒකේ ජීවත් වෙන පුජ්‍යලයා. එතකොට මන ආහාර කරගන්නේ අර කවුළු පහෙන් ලැබෙන කෑම. මොනවද හම්බෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන කෑම හම්බෙනවා. ඒ කවුළු පහට සිර වෙලා ඉන්නේ අර මන කියන සිරකරුවා. එතකොට මේ ඔළුවේ තියෙන්නේ මොනවද? සියලු දෙනාගේම ඔළුව මත තියෙන්නේ කවුරු හරි දීපු දෙයක්. තමන්ගේ මනස මත තියෙන්නේ කවුරු හරි දීපු දෙයක්. ඔබ උපදිනකොට බෞද්ධ නෙමෙයි, මුස්ලිම් නෙමෙයි, හින්දු නෙමෙයි, ජෛන නෙමෙයි, බර්ගර් නෙමෙයි, සුදු නෙමෙයි, කළු නෙමෙයි, කවුරුත් නෙමෙයි. දැන් ඔබේ ඔළුවේ තියෙන්නේ පිටින් දාපු දේ. ඒ වගේම ආගමක් හැටියටත් ඔබ උපදිනකොට බෞද්ධ නෙමෙයි, මුස්ලිම් නෙමෙයි, හින්දු නෙමෙයි, ක්‍රිස්තියානි නෙමෙයි, කවුරුවත් නෙමෙයි. දැන් ඔළුවෙන් අර කවුළු වලින් කැව්වා, කෑම දුන්නා, ඒව කෑවා, ඒව කාලා ජීර්ණේ වෙලා තියෙන්නේ දැන්. නමුත් ඇත්ත ලෝකෙ මොකද්ද? ඇත්ත ලෝකෙ තිබුණ යම් ආකාරයකට සසඳන්න පුළුවන් මමත්වයේ විතරක් තිබුණා අර CD එකක් වගේ, memory card එකක් වගේ. නමුත් empty තිබ්බා, නිදහස්ව කිසිම බැඳීමක් නැතුව තිබුණ අර උපදේවිම. ඒ උපතේදිම තිබුණු ඒ නිදහස් ස්වභාවය අවිද්‍යාව මත පදනම් වෙලා තියෙන ගුණය නිසා ඒවට වැදුණ, ඉන්ද්‍රයන් වලට හසු වෙන දේවල් ගත්තා. ගත්තට පස්සේ මේ පුරුගත්ත දේවල් වලින්ම තමයි පෝෂණය වෙන්නේ මිනිස්සු. ඒකයි මිනිස්සු ආකල්ප මත රැඳිලා, ආකල්ප සිහින මත ජීවත් වෙලා මැරෙනවා. මිනිස්සුන්ගේ සංස්කෘතියන් ශ්‍රේෂ්ඨයි කියලා හිතන්න බෑ. එක එක සංස්කෘතියන් ශ්‍රේෂ්ඨයි කියලා හිතන්නේ එක එක දේවල්. ඒක හොඳ දෙයක් වුණත් නරක දෙයක් වුණත් මිනිස්සු අවිද්‍යාත්මකව හදාගත්ත සංස්කෘතිය, මිනිස්සු අවිද්‍යාත්මකව හදාගත්ත ආගම, මිනිස්සු අවිද්‍යාත්මකව හදාගත්ත රටක්, මිනිස්සු අවිද්‍යාත්මකව හදාගත්ත පුජ්‍යල නිර්මාණයක් තමයි හැමෝගෙම ළඟ තියෙන්නේ. ඒක තමයි ලෝකේ හැටි. ලෝකේ ඇත්ත දකිලා නෙමෙයි ඔය එකක්වත් මිනිස්සු කරන්නේ. ඒ නිසා මේ මිනිස්සු ළඟ තියෙනවා විශාල අවිද්‍යාත්මක ගුණයක් තියෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ ඒකයි, අවිද්‍යාවෙන් සංස්කරණය වෙනවා. ඉතින් මිනිස්යන්ට එක දෙයක් එපා කියලා තව දෙයක් කරපින්න ගන්න කියන කතාවක් නෙමෙයි මේක. අර දේවල් ප්‍රතික්ෂේප කරන්න, මේ දේ අනුමත කරන්න කියන කතාවක් නෙමෙයි. සියලු මිනිස්සුයෝ ඇත්ත තේරුම් ගත යුතුයි. ඇත්ත තුල වෛරය නැහැ. ඇත්ත තුල ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. ඇත්ත තුල උපේක්ෂාවකුත් නැහැ. ඇත්ත තුල ඊටාම දැඩි නිහඬයාවක් සහ පූර්ණ පරිණත බවක් සහ සැනසෙල්ලක් තියෙනවා. ඇත්ත තුල තියෙන්නේ එපමණයි. ඇත්ත තුල ආගමක් නැහැ. ඔක්කොම ආගම් එකයි කියන්නෙත් නැහැ. ඔක්කොම ආගම් වලට ගරු කරනවායි කියන්නෙත් නැහැ. සියලු ආගම් වල තියෙන මිත්‍යාව එයා දකිනවා. සියලු ආගම් වල තියෙන මිත්‍යාව එයා දකිනවා. ඒ ගුණය ලංකාවේ තිබුණු දර්ශනයක් වශයෙන් තිබුණු කෙනෙක් හිටියා. එයා බෞද්ධයෙකුත් නෙමෙයි, ඒ ආතර්සි ක්ලාක් මහත්තයා. ඒ ආතර්සි ක්ලාක් මහත්තයා මොකද කිව්වේ? මට කිසිම ආගමක පූජාවල් පවත්වන්න එපා, කිසිම ආගමක වතාවක් කරන්න එපා මගේ මල ගෙදරට ගියා. ඇයි එහෙම කිව්වේ? එතුමට තිබුණ විද්‍යාත්මක ඥානය, එතුමට තිබුණ දාර්ශනික ඥානය, ඔහු තවත් ගැත්තෙක් නෙමෙයි, ඔහු තව ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්, ඔහු තව දාර්ශනිකයෙක් මිසක් ඔහු කාගේවත් ගැත්තෙක් නොවන බව ලෝකයට විදහා දක්වලා තමයි එතුමා මිය ගියේ. ඒ එතුමගේ බලාපොරොත්තු අනුව කිසිම කෙනෙක් කිසිම ආගමක රටයුත්තක් කළේ නැහැ. ඒ නිසා මේ ආගම් තුල, මිනිස්සුන්ගේ සංකල්ප තුල, වාද තුල තියෙන්නේ හීනයක් බව, ඒ තවත් සංකල්ප ධාරාවක් බවත් මනාව පැහැදිලි වෙනවා. පින්නතුනේ සත්‍ය අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ නමක් මොනම වැඩේ කළක් කර්ම රැස් වෙන්නේ නැහැ. පින් රැස් වෙන්නෙත් නැහැ ලෝතුරා බුදු කෙනෙකුට, පව් රැස් වෙන්නෙත් නැහැ. ඒක තමයි ස්වභාවය. මොකද ඒ කර්ම බලවේගයේ සම්පූර්ණයෙන්ම සංසිඳවල ඉන්න නිසා. ඒ කර්ම බලවේගයේ සංසිඳුනේ උන්වහන්සේ මේ ලෝකයේ තියෙන පරම උත්තරීතර මානසිකත්වයෙන් සුවාගෙන ගියපු නිසා. ඒක අසිරිමත් දෙයක්, ආශ්චර්යමත් දෙයක්. මිනිස්සෙකුට තමන්ගේ අවධානය යොමු කරන්නට බැරි ප්‍රදේශයක් තමයි බුදුහාමුදුරුවෝ සොයාගත්තේ. හීනකින්වත් මිනිස්සෙකුට හිතන්න බෑ වේදනාවක් ලැබෙන්නේ නැති ඥානයක් පිළිබඳව, වේදනාවක් ලැබෙන්නේ නැති මනසක් පිළිබඳව සිතෙන්නේ. දැන් ඔබ ගන්න හැම මානසික රටාවක් තුළම ඔබට සුඛ වේදනාව හරි දුක්ඛ වේදනාව හරි ඔබට ගලාගෙන එනවා. ඒ සියලු වේදනාවන් වලින් තොර වූ දෙයක් ලෝතර බුදුහාමුදුරුසා එතෙන්ට මනසපත් කරගන්න ඕන. එතෙන්ට මනසපත් කරගන්න ඕන. එතෙන්ටපත් වෙන්න ඕන. ඒක විශේෂ ඥාන දර්ශනයක්. ඥානමයක් වශයෙන් මුලින්ම ලබලා ඊට පස්සේ ඒක සමාධි නිරෝධ වශයෙන් වැඩුවොත් වහානිය දක්වා වඩලා මේ භවයේදීම නිරුද්ධ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ ඥාන දර්ශන බවට පත් කරගෙන ඕනනම් තමන් කැමති විදියට සංසාරයේ සැරිසරන්නත් පුළුවන්. මහ බලයක් ඇතර ඉඳලා ඇතිවෙනෝ කිසිම ගැටලුවක් නැහැ. මොකද තමන්ගේ කැමැත්තෙන් තොරව මේ ස්වභාව ධර්මයේ තුල කිසිදු දෙයක් සිදුවන්නේ නැත. තමාගේ කැමැත්තෙන් තොරව. කොද ස්වභාව ධර්මය කියන්නේ ਸਰව සාධාරණ ධර්මතාවය. ස්වභාව ධර්මය කියලා කියන්නේ කිසි වෙලාවක බොරුවක් නැති ධර්මතාවය. අපි කවුරුත් දන්නවා මනසට බොරු කරන්න බෑ කාට ලෝකෙ බොරු කළත් කියලා. ඒ නිසා මනසත් එක්ක 100%ක් එකඟව සොයන ධර්මය. ඒ නිසා ඔබේ ශේෂයක් හරි ලෝකයට සංකල්පමය දෘෂ්ටිමය වශයෙන් ඇලීම තියාගත්තොත් ඔබට නිදහස් වෙන්න බෑ. හැබැයි සමාජගත වෙලා තියෙන්නේ ආසා නොකිරීම කියලා කියන්නේ පිළිකුල් කිරීමයි කියලා. ආසා නොකිරීම කියලා කියන්නේ ඒව මට එපයි කියලා හිතන එකයි කියලා හිතන එක වැරදි. ඒකත් ආසාවක්. අඟුලිමාලට කිව්වේ පිටිපස්සට යන්න කියලා නෙමෙයි. අඟුලිමාලට කිව්වේ ඉස්සරහට එන්න කියලාත් නෙමෙයි. අඟුලිමාලට කිව්වේ නතර වෙන්න කියලා. මකන්ද කිව්වේ නතර වෙන්න කියලා. ඒක තමයි ලොකු තේරුමක් තියෙන එතන. නතර වෙන්න, ඔබ නතර වෙලා ඉන්න, මම නතර වෙලා ඉන්නේ, ඔබ නතර වෙන්න. ඒසා ඔබට තියෙන්නේ පිළිකුල් කරන්න නෙමෙයි, බැඳෙන්නත් නෙමෙයි, නතර වෙන්න. සොයන්නත් නෙමෙයි, නොසොයා ඉන්නත් නෙමෙයි, නතර වෙන්න. නිකන් ඉන්නත් නෙමෙයි, ගමන් කරන්නත් නෙමෙයි ඔබට තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේකින් ඇසුවා, කොහොමද ස්වාමීනි ඔබ වහන්සේ මේ සංසාර රෝගය තරණය කළේ? මම තරණය කළෙත් නෑ, රැඳී සිටියෙත් නෑ කියලා කිව්වා. මම තරණය කළෙත් නෑ, රැඳී සිටියෙත් නෑ. අන්න එහෙමයි මම මේ සංසාර සාගරය තරණය කළේ. ඔය සාගරය කියන වචනේ පාවිච්චි කරන්න ඉතින් අමාරු කාර්යයක් කියන එක පෙන්වන්නනේ. සාගර තරණය තමයි එදා තිබුණු පහසුම කාර්යය. මිනිසුන්ට තිබුණේ නෑ අහසට යන්න හිතක්වත්. සාගර තරණය තමයි තිබුණේ. ඒ නිසා ඒ සාගර තරණය කියලා මහා අපහසු කාර්යයක් තමයි ඒක. ඉතින් ඒ නිසා ඒ තරණය අදත් එහෙමයි. ඒක අසීරු කාරණයක්. ඉතින් ඒ නිසා එය තරණය කර ගැනීම කරපු ආකාරය කොහොමද? රැඳී සිටියෙත් නැහැ, උත්සාහ කළෙත් නැහැ. ඒ නිසා ඔබත් මේක තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. තේරුම් නොගෙන ඉන්න උත්සාහ කරන්නත් එපා. අන්නේ විදියටයි ඔබට මේක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේක හරි ගැඹීර ධර්මයක්. ඒක පාඩ තේරෙන්නේ නැති ධර්මයක්. ටිකක් වචන වලින් කිව්වොත් අපබ්‍රංශ බවටපත් වෙනවා. ඉතින් ඒක තමයි කියන්නේ මේක පුළුල් ඥාන දර්ශනයකින් හැබි හරි ගැඹීර කාරණයක්. කරුණු කාරණා පිළිබඳව තේරුම් බේරුම් තියෙන කෙනෙකුට වටහා ගන්න පුළුවන් දෙයක්. එකයි කරන්න තියෙන එකම කාර්යය. එක ක්‍රියාවක් නෑ. ඒ නිසා කිසි විටක අපින් භාවනාවක් කිල්ලන්න එපා. මේකට භාවනාවක් දෙන්න, මේක කරගන්න කියලා. මේකට භාවනා නෑ, කිසිම භාවනාවක් නෑ. නමුත් යම් යම් ක්‍රමවිධාන දෙන්න පුළුවන්. ඒ ක්‍රමවිධානත් භාවනා නෙමෙයි. ඒ භාවිතාවෙන් නිදහස් වීම සඳහා යම් කිසි ක්‍රමවේදයක් තමයි ලබා දෙන්නේ. එක එක එක් අයට එක එක අනුරූපීව අනුගතව ඒක බුදුරජාණන් වහන්සේ ලබා දුන්නා. හැම දෙයකම තියෙන්නේ ඇතිවීම සහ නැතිවීම නම්. ඇතිවීම සහ නැතිවීම නම් හැම දෙයකම තියෙන්නේ. තව කොච්චර බලාගෙන හිටියත්, තව කොච්චර හිතාගෙන හිටියත්, තව කොච්චර කතා කළත් ඒකමයි වෙන්නේ. ඇතිවීමේදී සතුට, නැතිවීමේදී දුක තියෙනවා. එහෙනම් මානසික ස්වභාවයේ කොච්චර දුර ගියත් ඔච්චරයි විඳ ගන්න පුළුවන්. මානසික ස්වභාවය තුළ මොනතරම් වින්දන ඇති කරගත්තත් සුඛ, දුක්ඛ, උපේක්ෂා කියන මෙන්න මේ ආකාර තුන තමයි ඔබට ඇති කරගන්න පුළුවන්. එහෙම නැතුව වෙන දෙයක් ලබන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් මනසේ නිදහස් වීම සඳහා ඥානය ගැන විශ්වාස කරන්න, මනස ගැන විශ්වාස කරන්න එපා. මොකද මනසට බෑ නිවන් දකින්න. මොකද මන කියන එක හැදිලා තියෙන්නම ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්මයක් හැටියට. ඒතකොට මනසට අභියෝග කරන්නෙත් නැහැ අපි. මනස බාරගන්නෙත් නැහැ අපි. අන්න එසේ සිටීමෙන් තමයි ඔබට යන්න පුළුවන්කම තියෙන්නේ. දැන් රණ්ඩුවක් වෙනවා කියන තැන මොකද කරන්නේ? රණ්ඩුවක් වෙන තැනත් එතන දෙන්නේක් ගැෂ්ඨණේ වෙනවා. මිත්‍රකමක් පවත්නවා කියන තැනත් මිත්‍රකමක් පවත්වන තැනත් එතන දෙන්නේක් කතිකාවක් යනවා. රණ්ඩුවක් වෙන තැනත් කතිකාවක් යනවා, මිත්‍රකමක් පවත්වන තැනත් කතිකාවක් යනවා. එතකොට රණ්ඩුවක් පවත්වන්නේ නැත්නම් මිත්‍රකමක් පවත්වන්නේ නැත්නම් අන්න කතිකාව සංසිඳෙනවා. ඒ වගේ ඇලීමේ ගුණයෙන් ගැටීමේ ගුණයට ගියපු ගම ඒගොල්ලෝ ඍණාත්මක පැත්තට වැටෙනවා. එතකොට ලංකාවේ අය ගැටීමේ ගුණයට තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ ඒව කිසියම් දෙයක් අධ්‍යාත්මික දේවල් හැටියට ගන්න යන්නේ නැතුව මේක ඥාන දර්ශනයක් හැටියට උදා කරගත හැකි දෙයක්. ඒව ඇඟේ පටලව ගන්න නැතුව භෞතික දේවල් භෞතික තැන්වල තිබුණාවේ. කොහොමත් ඒව ඒතේ තැන්වල තියෙන්නේ. යකඩ අනුගමනය කරන්නේ යකඩවලට අයිති ධර්මතාවය. ලී අනුගමනය කරන්නේ ලීවලට අයිති ධර්මතාවය. ගඩොල් හුණු බිත්ති අනුගමනය කරන්නේ ඒවට අයිති ධර්මතාවය. ශරීරයක් අනුගමනය කරන්නේ ඒ ශරීර බීජයට අනුකූල ධර්මතාවය. මනුස්ස ශරීරයකට ඒක ඒ විදියටයි. මල්ලෙකුට සුනකයෙකුට ඒක ඒ විදියටයි. අලියෙකුට ඒ වයස් කාලේ ඉබ්බෙකුට ඒ වයස් කාලය තමයි අනුගත වෙන්නේ බීජ නියාමය. ඒ නියාම ධර්මතාවලට අනුව. ඒ නිසා ඒක ගැටලුවක් කරගන්න එපා. අපේ අය මේ හිතන්නේම මේ තණ්හාව හැදෙනවයි කියලා මේ භෞතික දේවල් වලින්. එහෙම හිතලා නේ මේ ඉඩකඩම් උගස් තියනවා, තියන රට උගස් තියනවා, කරේ මාළේ තියන දේ දීලා බලනවා Tamanට මේ තණ්හාව නැති කරන්න පුළුවන්ද කියලා. ඇත්ත වශයෙන්ම සමහර වෙලාවට එහෙම දීමේනුත් තණ්හාව ඇති වෙනවා. මොකද මම මෙච්චර දීලා තිනවයි කියන තණ්හාව ඇති වෙනවා. එහෙම තණ්හාවක් ඇති වුණොත් මොකද වෙන්නේ? මල බෙරේතු වෙලා උපදිනවා. ඒක ඇත්ත කතාව. දැන් ඒක පිරිසක් හිටිය අපි මෙච්චර දුන්නා, අතෙන්ද දුන්නා, මෙතෙන්ද දුන්නා, අරක ඉදිකලා, මේක ඉදිකලා, ගාන්ටාර උදුර ඉදිකලා කියන ලොකු තණ්හා මානයක් තියාගෙන ඉන්නෝ පන්සලට දීලා. ඒක තණ්හාවක් නෙමෙයිද? තණ්හාවක්. එහෙම නැත්නම් ආමුදුරු කෙනෙක් හැටියට හරිත් හදලා මෙහෙත් හදලා ලොකු ලොකු පන්සල් ලොකුමත් හදලා ඉවරලා මේක මං හැදුවා කියන තණ්හාව ඇති කරගන්න. එතකොට ඒ තණ්හාව. හැබැයි නහද ඉන්නවයි කියන එක නෙමෙයි මේ කතා කරන්නේ. හදන්න ඕනේ කියන එක කතා කරනවත් නෙමෙයි. මේ මානසික ලක්ෂණය පෙන්වන්නේ හදන්න ඕන, ජීවත් වෙන්න ඕන අවශ්‍යතාවල් කියන එක ඕනම කෙනෙකුගේ ජීවිතේ තණ්හාව ප්‍රශ්නයක් කරගන්න නැතුව හැකි අන්දමින් හැකි ආකාරයට සුදුසු අන්දමින් සුදුසු ආකාරයට සුදුසු තත්ත්වයට සුදුසු සමාජ ගුණයට අනුව ඕන තරම් ලැබුවත් නොලැබුවත් ඒකේ ගැටලුවක් වෙන්නේ නැහැ. මේ ඥාන දර්ශනය හරියට අවබෝධ කරගත්තොත්. ඒ නිසා භෞතිකවාදී ක්‍රමයකට අධ්‍යාත්මික වෙනසක් ඇති කරන්නට බැරිය. එහෙම කරන්න බෑ. එස අධ්‍යාත්මික ඥාන දර්ශන වෙන මේක. ඉතින් මේ කියන්න තිබ්බනේ මහා ලතා පළඳනාව දෙනකොට මේ විසාකා මහ උපාසිකාව සෝවාන් වෙලා හිටියේ නේද? සෝවාන් වෙලා හිටියේ මේ කියන්න තිබ්බ මම මේ රත්තරම් මිනිමුතු මැණික් අල්ලන්නේ ඕක ඕනේ නැහැ දෙවම දියාගන්න කියලා 18 කෝටියක් වටිනවා. ඒ කාලේ හැටියට රත්තරම් කහවණු රන්පවුම් වලින් 18 කෝටියක් වටිනවා කියලා කියන්නේ මං හිතන්නේ අද කාටවත් හම්බෙන්නේ නැති එකක්. ඉතින් ඒ නිසා මේ කියන්න තිබ්බනේ මේ මාර්ග දෙපල්ලාභී අයට. එහෙම නමුත් එහෙම කතාවක් කිව්වේ නැහැ. මොකද එහෙම මේ අද තියෙනා වගේ මෝඩ බුද්ධාගමක් තිබ්බේ නැහැ ඒ කාලේ. බුදුහාමුදුරන්ගේ කාලේ තිබ්බේ බොහොම ඥානවන්ත දාර්ශනික දහමක්. අද වගේ අර ඍණාත්මක සංකල්පයක් තිබ්බේ නැහැ. ඒ දර්ශන ඥානයක් වෙනම ගුණයක් තියෙන. ඒ ගුණයට මේ භෞතික දේවල් කනබන දේවල් වල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ එහෙම දෙයක් ඇති වෙන්නේ නැහැ. ඒක ගුණයක්. ඒක ඥානයක් හැටියට තියෙනවා. ඒක හොඳ මානසිකත්වයක් තුළ, දර්ශනයක් තුළ, චින්තනයක් තුළ ක්‍රියාත්මක වෙන දෙයක්. ඒ හුදෙක් භෞතික සංකල්පයක් තුළ ඇති වෙන සීල වෘත නැහැ. විසාකාවට සීල වෘත නැහැ තිබ්බේ. දැන් අද ඉන්න අයට තියෙන බෞද්ධයන්ට සීල වෘත තියෙන්නේ. හාමුදුරුවන්ටත් තියෙන සීල වෘතයක්. ගිහින්ද තියෙන්නේ සීල වෘත. සමාදන් වෙලා ඉන්නවා. එක එක විදියට අටේවා හතේවා පහේවා දහේවා එක එක වෘත අරගෙන තියෙනවා. ඒ වෘත තිබ්බේ නෑ බුදුහාමුදුරන්ගේ කාලේ. එහෙම වෘතයක් පනවන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. මොකද ඥානයයි උදා කරවන්නේ ක්ලොස්සයන්ගේ. දැන් ඉන්නේ අත මිත්‍යා දෘෂ්ටික වෘතවලට පැටලලා ඉන්නේ. ඒක පටලවල ගියා. ඒ පටලවිල්ල අපිත් අහුවෙලා ඉන්නේ. කවුරුත් අහුවෙලා ඒ වෘතේ ඉන්නේ. නමුත් ඒවා අපිට සම්ප්‍රදාය වෙනස් කරන්න ඕනේ. ඒ වෘතේ ඉදදී වුණත් පුළුවන් නිවන් දකින්න. මොකද ධාරු චීවර කියන කෙනාට පුළුවන්කම තියෙනවා නම් වස්ත්‍ර නැතුව නිවන් දකින්න. ඉතින් කොච්චර වටිනවද? ඒ වගේම නිගණ්ඨ ධර්මයේ ඉන්න කට්ටිය කොච්චර නිවන් දැක්කද ඇවිල්ලා. ඒ නිසා ඒ වෘතයේ ඉදීම උනත් දකින්න පුළුවන්. ඒක කිසි වැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා කිසිම වෘතයක පැටලීලා මේක දකින්න බෑ. කිසිම සමාධියක පැටලීලා මේක දකින්නත් බෑ. කිසිම දෘෂ්ටියක පැටලීලා මේක දකින්න බෑ. මේ සියල්ල මනෝභාවයන්, මනෝ ලක්ෂණයන්, මමංකාරයන් මවා ගන්නා දේවල් කියලා තේරුම් කරගන්න ඕන. සබ්බේ සංඛාරා අනිච්චා කියලා තේරෙන්න ඕන. එතකොට මේ සම්මුතිය වෙනස් කරන්න ඕනේ. සම්මුතියේ දේවල් ඔහේ තිබුණා. අපිත් ඒවා දෙනවා. අපිත් ඒ සම්ප්‍රදාය විදියට පනවනවා. නමුත් ඒ දේ තුල තියෙන සත්‍ය අපි දකිනවා. මොකද? සබ්බේ සංඛාරා අනිච්චා. සබ්බේ ධම්මා අනිත්‍යයි. සියලුම දේවල් අනාත්මයි. සියලුම දේවල් අනිත්‍යයි. එහෙමනම් ඊට පස්සේ දුකයි කියලා පෙන්නන්නේ මොකද? දුකයි නම් මොකද කරන්න තියෙන්නේ? බුදුහාමුදුරහනේ දුකයි නම් ඔබ මොකද කරන්නේ? දුකයි නම් ගැලවෙනවා. අනිත්‍ය නම් මොකද කරන්නේ? අනිත්‍ය කියන්නේ ගැලවීම. අනාත්මයි කියන්නේ මොකද්ද? අල්ලා නොගැනීම. ආත්මීය කර නොගැනීම. එහෙමනම් නිදහස් වීමක් තමයි මේ අනිත්‍යයි දුක්ඛය අනාත්මයි කියලා කියන්නේ. එතකොට අනිත්‍යයි කියන එක ඇතුලේ අනාත්මයි කියන ගුණයක් තියෙනවා. අනිත්‍යයි කියන එක තුල දුකයි කියන ගුණයක් තියෙනවා. දුකයි කියන ගුණය තුල අනිත්‍යයි කියන ගුණයක් තියෙනවා. අනාත්මයි කියන ගුණයක් තියෙනවා. අනාත්මයි කියන ගුණය ඇතුලේ අනිත්‍යයක් තියෙනවා, දුකක් තියෙනවා. එහෙමනම් එකක් අවබෝධ කරගත්තොත් ඇති අනිත්‍යතාවය අවබෝධ කරගන්න, එහෙම නැත්නම් දුක අවබෝධ කරගන්න, එහෙම නැත්නම් අනාත්ම ස්වභාවය අවබෝධ කරගන්න, එච්චරයි. ඊට වැඩි දෙයක් කරන්න දෙයක් නැහැ. ඒ කාරණා තමයි තේරුම් කරගන්න තියෙන්නේ. ඒ වටහා ගැනීම තුළ ඔබට පුළුවන් තියෙනවා අර නොබෙදුණු අවස්ථාවට එන්න. දැන් ඔය පින්නතුන් කවුරුවක්වත් මේ අනිත්‍යතාවයට තාම ඇවිල්ලා නැහැ. එතෙන්ට එන්නේ ආර්ය භූමියට පාත්‍ර වීම සමගමයි. නැත්තම් ඉන්නේ නිත්‍යේ. මොකද මං ගත්ත ආගම නිත්‍යයි, මං ගත්ත ජාතිය නිත්‍යයි, මං ගත්ත මේමයි, මම ගත්ත මේ ආත්මභාවය නිත්‍යයි, මගේ ස්ත්‍රී භාවය, පුරුෂ භාවය, පුජ්‍යල භාවය, පුජ්‍යල ආකල්පය නිත්‍යයි නිත්‍යයි නිත්‍යයි කියලා අල්ලගෙන ඉන්නේ. ඉතින් අනිත්‍ය තුල වැඩ ඉන්නේ ආර්ය ශ්‍රාවක. අනිත්‍ය ඒක ආර්ය ශ්‍රාවකයව කිසි දෙයක් ගණන් ගන්න නැත්තේ ඒකයි. ආර්ය ශ්‍රාවකයෙක් කියන්නේ මට ජාතියක් නැහැ. මට ආගමක් නැහැ. මට රටක් නැහැ. මට පුජ්‍යලයක් නැහැ. මට සංස්කෘතියක් නැහැ. ඔය කියනා වූ පනෝපු වෘතයක් නෑ, කිසි දෙයක් නෑ කියලා කියන්නේ ඒකයි. මොකද අනිත්‍යතාවයට ඇවිල්ලා සංකල්ප අනිත්‍යතාවයක් දැක්කේ. එහෙම නැතුව ද්‍රව්‍යමය ලෝකයේ තියෙන අනිත්‍යතාවයක් නෙමෙයි. ද්‍රව්‍යමය ලෝකයක් කියලා එකක් නැහැ. ද්‍රව්‍යමය ලෝකයක් හදන්නේ සංකල්පමය ලෝකයේ තුලින්. ඒ නිසා සංකල්පමය ලෝකයේ අනිත්‍යතාවය දැක්කට පස්සේ ද්‍රව්‍යමය ලෝකයක් මගේ හෝ අන් අයගේ නැත. ඒ නිසා මේක මගේත් නෙවෙයි, වෙන අන් අයගේත් නෙවෙයි. ඉතින් දුක කියන එක අවබෝධ කරගත්තා. මොකද දුකයි කියන ඕනතරකින් ගැලවීමන්නේ බලාපොරොත්තු වෙන්නේ. අත පිච්චෙනව දැනෙනවා. එතකොට වැරදි වේදනාවක් අපි ගැලවෙනවා. එතනින් අතහකට ගන්නවා. විදුලි සර වදිනවා. එතකොට දුකයි. අපි වේගෙන් අත ගන්නවා. වේගෙන් අපේ අත තැලෙනවා. එතකොට දුකයි. එතනින් අපි අත ඇදලා ගන්නවා. එහෙමනම් දුක කියන වචනේ පාවිච්චි කරන්නේ ගැලවීමේ ක්‍රියාවලිය, නිදහස් වීමේ ක්‍රියාවලිය. එහෙමනම් සැබවින්ම දුක දින හැමතැනකින්ම ඔබ ගැලවෙන්නේ. දුක දින එකම තැන තමයි හිත. එතකොට හිත ඇතුළෙම කොහාට හරි යන්න නෙමෙයි තියෙන්නේ, ඔබ හිතෙන්ම ගැලවෙන්න ඕන. හිතෙන්ම සම්පූර්ණයෙන්ම ගැලවෙන්න ඕන. එතකොට හිතනන් දුක පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ එතන හිතනන් දුක හිතෙන් ගැලවෙනවා. සංකල්පමය ලෝකයෙන්, දෘෂ්ටි ලෝකයෙන්, වාචික ලෝකයෙන් ගැලවෙනවා. හිත තමයි දුක. අනාත්මයි කියලා කියන්නේ ආත්මීය ගුණයක් ගන්නේ නැත. මේක ආත්මීය කරගන්න පුළුවන් මට්ටමක කිසි දෙයක් නැහැ. ශරීරය ආත්මය කරගන්න ගුණයක් නැහැ, සංකල්ප ආත්මය කරගන්න ගුණයක් නැහැ. මොනම විදියකින් බලන බලන දෙයක්වත් ආත්මීය ගුණයක් කරගන්න දෙයක් නැති වෙනකොට එයා අනාත්ම කියන ගුණයට එනවා. ඒ කියන්නේ මම ජාතියක්, රටක්, වර්ගයක්, කුජලයේ කියලා කිසි දෙයක් ආත්මීය වෙලා නැහැ. එයා දකින්නේ මේ ලෝකේ ස්වභාවය. අන්න සජීවී తত্ত্বය. අන්න මෙලවට බිහිවුණු මොහොතේම දරුවගේ තිබුණු ඥානයේ මොහොතේ පහළ වෙනවා. මේ මොහොතේම පහළ වෙන මේ දැන් උපදින දරුවට තියෙන ආගම මොකද්ද කියලා කියන්නේ එයාගේ චින්තනයේ ඇතුලේ, මොළයේ ඇතුලේ මොකක්වත් නැහැ. තියෙන සංස්කෘතිය කියන්නේ මොකක්වත් නැහැ. එහෙනම් කුඩා දරුවා සමානයි ආර්ය ශ්‍රාවකයාගේ ඥානය. කුඩා දරුවා සමානයි ආර්ය ශ්‍රාවකයාගේ ඥානය. මේ කුඩා දරුවාගේ ඒ ගුණය, ඒ ලක්ෂණය තියෙනවා. නමුත් අර භෞතිකවාදී ආකාරයේ මොකද්ද කියලා අඳුර ගැනීම සඳහා දකින්නත් පුළුවන්. නමුත් අර කුඩා දරුවෙගේ ලක්ෂණය, ගුණය තියෙනවා. ඒ කිසිම ඒකේ මේ අඩුවක් නැහැ. තාම නිර්වෘල් බවක් එතන තියෙනවා. අන්නේ ලක්ෂණය තමයි ඔබේ මනස තුළ, ඔබේ ජීවිතය තුළ, ඔබේ ආත්මය තුළ ජනිත වේ යුතු කාරණේ බවට පත්වන්නේ. දැන් මිනිස්සු දිනු වෙනවයි කියලා දිනු වෙන්නේ කොතනින්ද? ව්‍යාකූලත්වයෙන්. මිනිස්සු සැප විඳිනවයි කියලා මොකද කරන්නේ? දිනු වෙන්නේ. මිනිස්සු දුක තමයි සැප විඳිනවයි කියලා වැඩි කරගන්නේ. මිනිස්සු සැප සොයා තමයි මිනිස්සු දුක් විඳින්නේ. එතකොට සැප සොයා දුක් විඳලා, හැමදාමත් දුක් විඳලා සැප නැතුව මේ යන මට්ටමට මිනිස්සු පාත්‍ර වෙන්නේ ඒකයි. ඒ නිසා අපිට පුළුවන්කම තියෙනවා නම් අර දුකෙන් ගැලවෙන්න, ආත්මීය ගුණයෙන් ගැලවෙන්න, නිත්‍ය ගුණයෙන් ගැලවෙන්න. අන්න අනිත්‍ය, දුක්ඛ, අනාත්ම තුල වැඩ ඉන්නේ ආර්ය ශ්‍රාවකයෝ. ඔබ තාම අනිත්‍ය දුක්ඛ අනාත්ම අඳුනන්නේ නැහැ. එතන වැඩ ඉන්නත් ඔබට පුළුවන් කමක් නැහැ. දුකෙන් ගැලවීම කියන තැන වැඩ ඉන්නවා. නිත්‍යයෙන් ගැලවීම, අනිත්‍යයේ වැඩ ඉන්නවා. එතකොට අනිත්‍ය කියලා කියන්නේ දෘෂ්ටියක් නෙමෙයි. අදුක්ඛම සුඛ, දුකක් නොවන තැන කියලා කියන්නේ එනිමේ මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක එදා තිබුණා. ඒ තිබිච්ච එකට බුදුරජාණන් වහන්සේ ලස්සන නිර්වචනයක් දීලා නිවන් දකින මාර්ගවත කිව්වා. ඒකයි කරේ බුදුහාමුදුරු. බුදුහාමුදුරු මොකෝ වචන අච්චුහගෙන මේ ලෝකෙට ඇවිල්ලා කතා කරේ නෑනේ. මේ ලෝකෙ තිබිච්ච ආගම් හා සංස්කෘතියෙන් මැද්දෙන් බුදුහාමුදුරු හොයාගත්ත දේ නිර්වචනය කළා. ඒ බුදුහාමුදුරු නිර්වචනය කරපු ශ්‍රේෂ්ඨ දේ ආයේ ආගම් සංස්කෘතියකින් මැද්දෙන් ඇවිල්ලා විකෘති කළා. ඒක තමයි උනේ වැඩේ. ඒක තමයි අපිට වැරදිච්ච තැන. නමුත් අවබෝධයෙන් මේක බණ කියන කෙනෙකුට වරද්දන්න බෑ. මොන පොතේ මොන කවුරු මොන වැරදි කළා තිබ්බත් අපි ගෞරවා නාමයේ දිහා බලන්නේ අපිට ඒක කිසිම සැකයක් නෑ. මෙන්න මෙතන මෙයා වරද්දලා තියෙනවා. මෙතන මේ පරිවර්තනයේදී වැරද්දක් වෙලා තියෙනවා. මෙතන මේ ඉංග්‍රීසි වචනය නිර්වචනය කිරීමේදී මේ වැරද්ද සිද්ධ වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒකට හේතුව අපි දැකලා කියන්නේ. කවුරු කිව්වත්, කොච්චර මහදෙන මුත්තෙක් මේක හදලා තියෙනවයි කිව්වත්, ලියලා තියෙනවයි කිව්වත්, එහෙම පුජ්‍යල පිළිගැනීමෙන් පිළිගන්න ගුණයක් ආර්ය ශ්‍රාවකයෙකුට නැහැ. එයාට පේනවා මේක වැරදි. මෙතන මේක දියෙන්න ඕන, මෙතන මේ කරුණ තියෙන්න ඕන කියලා. නමුත් ඒක කෙරෙන්නේ නැහැ අවබෝධඥාණයෙන් තොරව බණ කියන්න කිව්වොත්. අවබෝධඥාණයෙන් තොරව තව කෙනෙකුට ධර්මයේ කියා දෙන්න කිව්වොත් එයා දෙන්නේ දුෂ්ටියක්. එයා දෙන්නේ සංකල්පයක්. දැන් ඔබට මේ දේශනාව අහලා ඉවර වෙනකොට ඔබ තුල ඇත්තෙන්ම ඉතුරු වෙන්නේ එක දෙයයි. ඒ කියන්නේ සම්මා ගුණය පමණයි. නිදහස් ගුණය විතරයි, නිරෝධ ගුණය විතරයි. කිසිම දෘෂ්ටියක් නැහැ. දෘෂ්ටි වලින් හිර කරන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ලබ්ධික වෙන්නේත් නැහැ, අපිට එරෙහි වෙන්නේත් නැහැ. දැන් වෙන අය නිර්මාණය කරගන්නේ කොහොමද? ලබ්ධිකය මේ නිර්මාණය කරගන්නවා. ලබ්ධිකය නිර්මාණය කරලා කරලා කරලා කරලා ඔහුගේ දෙයියා ශ්‍රේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි කියලා අර මිනිස්සයා මෝහණය කරලා මෝහණයෙන් වටනවා. ඔබ දැකලා ඇති විවිධ දේව ඇදහිලි කරන තැන්වල කරන වැඩ. දවසට 10-15 වතාවේ දෙයියෝ ශ්‍රේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි කියලා මිනිස්සයා මෝහණය කරනවා. ඒ මෝහණය. නමුත් මෙතෙන්දී සිද්ධ වෙන්නේ ඔබට වෙන දෙයක්. මොකද්ද? පුජ්‍යලේකට ලබ්ධිකයක් වෙන්නෙත් නැහැ. අපිට ලබ්ධිකයක් වෙන්නෙත් නැහැ. වෙන දෙයකට ලබ්ධිකයක් වෙන්නේ ඔබ තුල සහනයක් ඉතුරු වෙනවා. එච්චරයි. මොකද අපිට අවශ්‍ය කරන්නේ සියලු දෘෂ්ටිවලින් මිනිස්සයා බැහැර කළාම තමයි සජීවී ලෝකෙ ඔබට අත්විඳින්න පුළුවන්. සියලු ඉදිරිපිට තියෙන කණ්ණාඩි ගැලෙව්වහම තමයි ඔබට ඇත්ත ලෝකෙ පේන්න පුළුවන්. නැත්නම් වර්ණ ලෝකෙ තමයි ඔබට පේන්නේ. ඒ නිසා සංකල්පවලින් දකින ලෝකය නෙමෙයි සංකල්පවලින් තොරව දකින ලෝකය පසක් කර ගැනීම සඳහා අපි මාවත පෙන්වන්නේ. අන්නේ මාවතයි ඔබ දිගේ තමයි ගමන් කළ යුත්තේ. මේ මාවත සෙවිය යුතුයි. දැන් අපිට ඔබට කියන්න බෑ මේ මාවත සොයන්න පුළුවන් මෙන්න මෙහෙම මේ ආකාරයෙන් සිටියොත් කියලා. මොකද ආකාරයක් වෙන්නොත් එහෙම ඒක විදියක් වෙනවා. විදියක් කියලා කියන්නේ සංකල්පයක් වෙනවා. සංකල්පයක් කියන්නේ දෘෂ්ටියක් බවට පත් වෙනවා. එහෙනම් මේ වචනවල තියෙන බොරුව දකින්න. මේ සීල වචන බොරු. දැන් අපි බෞද්ධයෝ කියනෝ මේ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ මොකක්වත් දන්නේ නැති උදවියක ඉන කතාවක්. උදේ ඉඳලා රෑ වෙනකම් මිනිස්සේ කතා කරන්න බොරු. සද්ධර්මයට අනුව නම් බොරු. ලෝක සම්මතයේ බොරු ඇත්ත කියලා එකක් යොදාගෙන ඇති. නමුත් ඒ දෙකම බොරු. බොරුවක් ඇරෙන්නට කතා කරන්නට වෙන කිසිවක්ම නැහැ. හැම දෙයක්ම තියෙන්නේ බොරුව. මම කියන ආමන්ත්‍රණයේ තුලින්ම ගන්නෙ බොරුව. කොස් ගහයි කියන බොරුව, පොල් ගහයි කියන බොරුව, මේ මමී කියන බොරුව, ස්ත්‍රියයි කියන බොරුව, පුරුෂයයි කියන බොරුව, මේක මෙහෙම විය යුතුයි කියලා මෙහෙම මේක මගේ කියන බොරුවක්, මේක මගේ ඉඩමේ කියන බොරුවක්, මේක මගේ කාර්යකේ කියන බොරුවක්, ඒ සියල්ලක්ම බොරු තමයි. උදේ ඉඳලා රෑ වෙනකම් කියන ඇත්ත කියන්න හම්බෙන්නේ නැහැ මිනිස්සුන්ට. එතකොට කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් ඇත්ත කතා කරන්නේ කොහොමද කියලා. ඇත්ත කතා කරන්න ක්‍රමයක් නැහැ. බොරු කතා කරන්න කමන්නේ නැහැ. හැබැයි බොරුව බව දැනගෙන. ඒක තමයි වැදගත්කම තියෙන්නේ. මොකද අල්ලේ විසගෙන යන්න පුළුවන් නේ තුවාලයක් නැත්තම්. ඒ වගේ ඇත්ත දැනගත්තට පස්සේ ඒ බොරුවයි කියන එක බව තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. මමේ කියලා කතා කරන්න ඒ බොරුව මනාව තේරුම් අරගෙන ඒ බොරුව ඒකෙන් අපි අදහස් කරන්නේ මෙතේ සතේ පුජ්‍යලයක් නැහැ කියන සංකල්පය ඔබට දෙන්නේ උත්සාහ කරනවා නෙමෙයි. දැන් සමහර පිරිසක් ඉන්නෝ මේකේ සත්‍ය පුජ්‍යලයක් පෞරුවක්වත් නැහැ. ඒක දුනා ඉවරයි. ඊට පස්සේ මෙතනින් මලාට පස්සේ මොකක්වත් නැහැ. නැහැ මෙතන ඉන්නවා. සත්‍ය පුජ්‍යලයක් ඉන්නවා. ඒ ඉන්න නිසා තමයි නැහැ කියලා අපි ඔබට අවබෝධ කරවන්න හදන්නේ. ඉන්නවා. හැම කෙනෙකුට සත්‍ය පුජ්‍යලයක් නැත්තම් දුක දැනෙන්න විදියක් නැහැ. සත්‍ය පුජ්‍යලයක් නැත්තම් මානසික ලෙඩ හැදෙන්න විදියක් නැහැ. සත්‍ය පුජ්‍යලයක් නැත්තම් මලාට පස්සේ මල පෙරේතේ කුම්බාන්නේ වෙලා උපදින්න විදියක් නැහැ. ඒක බුදුදහම පිළිගන්න රටවල්වලක් තියෙනවා, පිළිගන්න නොගන්න රටවල්වලක් තියෙනවා. ඒක විවිධ හේතුන් මතින් ඉතින් කියනවා. මොනවා කියලා කිව්වත් මේ මනුස්ස ජන විඥානය බලවේගයක් තියෙනවා. ඒ බලවේගය අපි අඳුන ගන්න ඕනේ. ඒ බලවේගය සොයන් බලවේගයක් හැටියට තියෙන්නේ. ඒ නිසා තමයි ඒකට කියන්නේ දිට්ඨිය කියලා. හැම කෙනෙක්ගේම ජීවිතය තුළ ඒ දිෂ්ටියක් තියෙන්නේ. දිෂ්ටිය වැඩ කරන්නේ. ඒ දිෂ්ටියට අහු වෙලා තියෙන්නේ. හැමෝම දිෂ්ටිගතයි. ඒ සක්කාය දිට්ඨිය මේ කයට වැහිච්ච දෘෂ්ටිය කොහෙන් හරි ඇවිල්ලා වැහිලා තියෙනවා ඒ දෘෂ්ටියක්. එතකොට කාය විඥානික බලවේගයෙන් අපි ඒ දෘෂ්ටිය නිසා තමයි අපි මේ ලෝකට ආවේ. මිනිස්සෙක් උනේ, කෙනෙක් පුජ්‍යලෙක් උනේ. එතකොට කාය විඥානය සහ සාංශාරික විඥානය අතර අන්තර් සම්බන්ධතාවයක් ඇති වෙලා ඒ සම්බන්ධතාවය තුලින් ජීවත් වෙනවා. ඒ සම්බන්ධතාවය තුල තියෙන මලකඩ, එහෙම නැත්නම් අවිද්‍යාත්මක ගුණය පහ කිරීමයි අපි ධර්මයෙන් සිද්ධ කරන්නේ. එතකොට අවිද්‍යාත්මකව නිෂ්පාදනය කරන සිතුවිලි විද්‍යාත්මක විදියට නිෂ්පාදනය කරවන්නට මග පාදා ගැනීමයි බුදුදහමෙන් සිද්ධ කරන්නේ. එතකොට විද්‍යාත්මක සිතුවිල්ලක් තුළ ඔබට විද්‍යාත්මක ගුණයක් තමයි දැනෙන්නේ. ඒක නිවැරදි දැක්මක් තුලින් ලබා ගත්තොත් ඒකේ කම්පනයක් ඇති වෙන්නේ නැහැ කියන එකයි අපිට කියන්න තියෙන්නේ. දැන් ගින්දර බව දැනගෙන ඇල්ලුවොත් පිච්චෙන්නේ නැහැ. ගින්දර බව දැනගෙන ඇල්ලුවොත් පිච්චෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි පිච්චෙන්නේ නැති විදියට ඒක අල්ලනවා. ඒකයි හේතුව. ගමන් විඩාවක් තියෙන ගමන මේක ගමන් විඩාවක් තියෙනවයි කියලා දැනගෙන ගියාම විඩාවක් නෙමෙයි ඒක. මේ ගමනට මෙච්චර දුරක් යනවා මෙච්චර වෙලාවක් යනවායි කියලා අපි තේරුම් අරගෙන ගියාම ඒක අපිට විඩාවක් නෙමෙයි. මිනිස්සෙක් මේ භාණ්ඩය අපිට හදලා දෙන්නේ ලබන මාසෙයි කියලා කිව්වොත් ඒක අපිට විඩාවක් නෙමෙයි. අපි ලබන මාස වෙනකම් බලන් ඉන්නවා. නමුත් මිනිස්සෙක් මේක හෙට නෙමෙයි අනිද්දා හදලා දෙනවායි කියලා කිව්වොත් අපි අනිද්දා වෙනකම් බලලා එතන ඉඳන්ලා අන්න බොරුවක් කිව්වා කියන විඩාවට පාත්‍ර වෙනවා. ඒ නිසා මිනිස්සෙකුට ඇත්ත తත්වේ ලබා දීම තුළ විඩාබර తත්වේ නැති වෙලා යනවා. ඒක තමයි සම්මා දිට්ඨිය ලබා දීම තුළ විඩාබර භාවයේ නැති වෙලා යනවා. తතු විදියට දැකීම. තථාගත විදියට දැකීම. තථාගත ඥාන දර්ශනය කියලා කියන්නේ මම නැතුව දකිනවා, මගේ නැතුව දකිනවා ලෝකේ. ඔබ ලෝකේ දකින්නේ මම දකිනවා ලෝකේ මගේ කියලා දකිනවා. ඒ තථාගත දර්ශනය තුළ ආර්ය දර්ශනය ඒ සුවාන් මාර්ගස්ත පලස්ත වෙලා ඒ පුජ්‍යලත්වයේ බිඳලා යා දකින්නෝ මම නැතුව දකින්නකොට මගේ දේවල් නිර්මාණය වෙන්නේ නැහැ කියලා ඔබ කවුරුත් දන්නවා. මගේ දේවල් නිර්මාණය වෙන්නේ නැති තැන සුඛ දුක්ඛ උපේක්ෂා වැඩ කරන්නේ නැහැ කියලා දන්නවා. සුඛ දුක්ඛ උපේක්ෂා වැඩ කරන්නේ නැති තැන ලෝභ දේශ මෝහ හැදෙන්නේ නැහැ කියලා දන්නවා. ලෝභ දේශ මෝහ හැදෙන්නේ නැති තැන ජීවිතේට ගැටලු නැහැ, ප්‍රශ්න නැහැ කියලා දකිනවා. මුලින්ම ඥාන දර්ශනයක් හැටියට උදා වෙනවා. එතකොට 175ක් විතර ඔබේ ජීවිතේ එතනින් නිවැරදි භාවයටපත් වෙනවා. ඊට පස්සේ ඒ ලෝකෝත්තර අන්තරික්ක සමාධිය අතරක් නැතිව සමාධිය ග්‍රහණයක් නැති ඒ සමාධිය වැඩුවොත් සමාධි නිරෝධ පහන කියන උතුම් නිර්වාණ ගුණයන් වලින් කෙනෙකුට ඕනනම් දුර වෙන්නත් පුළුවන්. තව කෙනෙකුට ඕනනම් ඒ ආර්ය විඥාණයට ආර්ය ඥාණයට අදිස්ථාන පාරමිතාවක් කළාම අතටපත් නිවන් පසකටලා සසරට බැසගත් බෝසත් වරු බවටපත් වෙන්න පුළුවන්. අපේ ගෞතම බුදුහාමුදුරුවෝ මුලින්ම නිවන් දැක්කේ දීපංකර පාද මූලයේදී. නිවන් දැකලා ඒක පසකට දාපු නිසා තමයි අතටපත් නිවන් පසකටලා බෝසත් බවට මේ පත් වුණා කියලා කියන්නේ ඒකයි. දීපංකර පාද මූලයේදී තමයි මුලින්ම ඒ බුද්ධත්වයට පාත්‍ර වුණේ. ඉතින් විශ්ව ධර්මතාවය තුළ යම් ආකාරයක වයස් කාල සීමාවක් විශාල කාල සීමාවක් වශයෙන් අපිට මනුෂ්‍යාත්ම භාවයේ තුල ඉඳලා බැලුවත් මේුණත් නමුත් විශ්ව ධර්මතාවයේ දිහා බලනකොට මහාලුහු කාල පරාසයක් නෙමෙයි මේ බුදවරු කියලා කියන්නේ මෙච්ච නිර්මාණය වෙලා තියෙන. ඉතින් මේ චක්‍රාවාටය දැන් ඊටාම පරණයි වෙනතුනේ. මේක මේ පෘථුවේම 28 නෙමෙයි මේ චක්‍ර වාටය තුල තමයි මේ 820 බුදුවරු පහළ වෙන්නේ. ඉතින් මහා භද්‍ර කල්පයක් තියෙන මේ தත්වයට මේ පාත්‍ර වෙලා තියෙන මේ පෘථුවිය. ඉතින් මේ පෘථුවිය යන රේඛාවට ඔබ හිතනවද වෙනත් ග්‍රහ ලෝකයක් ආවොත් මේ වායු තලය සහ මේ රස්න ස්වභාවය සහ මේ තියෙන ගුණාංග ඒ ග්‍රහ ලෝකයේ තුල හැදෙන්නේ නැතුව ඇති කියලා ඔබ හිතනවද? නැහැ. මේ තියෙන රේඛාවට සමීපයෙන් තව ග්‍රහ ලෝකයක් පැමිණියොත් එහෙම ඒ ග්‍රහ ලෝකවලත් මේ ගුණාංග සමීප වෙන්න පටන් අරන් මේ ගුණාංග ජනිත වෙලා ඒ ගුණාංග මත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. දැන් එතකොට චන්ද්‍රයා ඉන්නේ මේ රේඛාවට සමීපයෙන් වෙන්න නොවේද කියලා කෙනෙකුට අහන්න පුළුවන්. නමුත් ඒකට තියෙන தത്വයට අනුව ඉන්න බෑ. ඒත් මේ රේඛාවට වෙනස් වූ ක්‍රමයකට ඒකට යන්නේ. ඒක මීට වඩා සමීපව ක්‍රියාත්මක වෙමි යන දෙයක් නිසා ඒ නිසා මේ පෘථුවියක මේ තියෙන ග්‍රහ මණ්ඩලයක් හා සමානව ක්‍රියාත්මක වෙන දෙයක් නෙමෙයි ඒක. ඒක වැඩි හිරුට වැඩි නිර්ආවරණයක් වෙමින් යන නිසා එහි යම් කිසි ජීවමය ගුණයක් පවත්වන්නට බැරි ගුණයකට ඒ ග්‍රහ මේ තාරකාව පාත්‍ර වෙනවා, ඒ චන්ද්‍රයා. නමුත් අපි නිවැරදි මේ මේ මේ තියෙන වායුගෝලයක ස්වરૂපය හැදෙනුත් ආයේ හැදෙනවා. ඒ වගේ. නමුත් දැන් මේ චක්‍රවාටයේම විශාල වශයෙන් පරණයි. මේ හිරුත් පරණයි. ඉතින් තවත් මේ මහා පෘථුවිය කියන එක යම් යම් විභජනයන් වලට පාත්‍ර වෙමින් මේ මිනිස් වර්ගයා යම් තාක් දුරකට තාවුරුදු මේ දහස් ගානකට එහාට යනකොට විශාල වෙනසකට පාත්‍ර වෙලා නැවතත් සුළු මිනිස් කණ්ඩායමක් තුලින් නැවත ජන කොට්ටාසයක් ආරම්භ වෙලා ඔන්න උපදිනවා. මෛත්‍රිය නමින් ඒ බුද්ධත්වයකට තව ඉඩහසර මේ මහා පෘථුවිය තුල තියෙන බව ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒ දේශනාවේ පස්සේ පෙන්වන්නේ නැහැ තව බුදු කෙනෙක්. ඒකට හේතුව තමයි මේ පෘථුවිය ඊටාම පරණයි. එතකොට පරණ වෙලා බුදුවරු 5 දෙනෙක්ගෙන් පරණ වෙනවා. කකුසඳ, පෝනාගම, කාශ්‍යප, ගෞතම කියන බුදුහරු 4 දෙනාගෙන්ම දැන් පරණ වෙලා තියෙන්නේ මේක. පෘථුවිය දැන් අපි හිතාගෙන ඉන්නෝ මේ විද්‍යාවට අනුව මේ මෑත අවුරුදු මෙහෙම මෙහෙම ගානකට කලින් මේ මිනිස්සු හටගත්ත කියලා නැහැ. ඒත් ඒගොල්ලෝ හොයාගන්නෙත් මේක යුගයක් විතරයි. ඒක යුගයක ආරම්භක අවස්ථාවක් වෙන්න පුළුවන් ඒ හොයන්නේ. සමහරලාට අද තියෙන මේ යුගයේ වුණත් සම්පූර්ණ වෙනස් වුණොත් ඒ වානර චරිතයක් වැඩි චරිතයක් ඔස්සේ නැවත මිනිස් ජන වර්ගය නිර්මාණය වීමටද පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේක බුදුවරු 4 දෙනෙක් ගහා ඉඳලා මෙහාට එනවා. කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම කියන මේ බුදුවරු 4 දෙනා තුලම මේ පරණ වෙච්ච මහා පුතුවේ. ඒ නිසා මේ මහා භද්‍ර කල්පයකින් යුතු ග්‍රහ තාරකාවක තමයි අපි ඉන්නේ මේ මහා පෘථුවිය තුල. මේ ග්‍රහ තාරකාවටත් මේ චක්‍රවාටයටත් මේ හිරුගේ සෙවන ලබන චක්‍රවාටයටත් බිහි වෙන්නේ තායික බුදු කෙනෙක් පමණයි. ඒ බුදුවරයගෙන් පස්සේ, ඒ සාසරාන්තරස් දහණයෙන් පස්සේ මහා පෘථුවියත් මේ චක්‍රවාටයත් විනාශ වීමේ, අතුරුදහන් වීමේ ගුණයක් තියෙනවා. ඒක මහා උරුදු ගානක් නෑ. අවුරුදු ලක්ෂයක් හමාරක් යනකොට මේ මෛත්‍රී නම් බුදුරජාණන් වහන්සේගේ උපත කියන එක අපිට ළඟා කරගන්න, දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒක ප්‍රකාශ කරලා තියෙන මෙහෙමයි. මිනිස්යාගේ ආයුෂ බහිනවා අවුරුදු 10ට. පරම ආයුෂ අවුරුදු 10ට බහිනවා. බහැල ඉවර වෙලා ඒ කාලෙට මිනිස්සුන් සහ ලෝකයේ සියලු සම්පත් තිබුණත් මිනිස්සුන්ට මිනිස් මානසික වශයෙන් ඉතාම ප්‍රාථමික මට්ටමකට වැටිලා, ඒ වගේම ලෝකයේ විවිධ විපරිත ස්වභාවයන් පත් වෙලා, ගිනි දැවීම නිසා, උෂ්ණත්වයේ වැඩිවීම නිසා ගිනි ගැනීම ඇති වෙලා, ඒ වගේම කාලකුණේ අසමතුලිතතාවයන් ඇති වෙලා විශාල වැහි වලින් විනාශ වෙලා, මිනිස් ජනගහනයේ ලෝකේ තුරන් වෙලා ඉතාම සරල පිරිසක් ඔය කඳු මුදුනක හරි කොයිව කොයි බහරි වැඳිලා ඉඳලා ඒකෙන් සංවර්ධනය වෙන සුළු මිනිස් කණ්ඩායමක් තුලින් නැවතත් ලෝකයේ සංවර්ධනය වෙලා, ඊට පස්සේ මේ පෘථුවියේ තියෙන ස්වභාව ධර්මයේ යම් ආකාරයක වෙනසකුත් සිද්ධ වෙලා, ඉන්පසු විශාල මීට වඩා ශරීර හා දීර්ඝායුෂ පවතින ගුණයකින් යුක්ත මිනිස් නිර්මාණයක් සිද්ධ වෙලා නැවත බුදුවරුන්ගේ නිර්මාණයේ සිදු වෙනවලු 85000ක ආයු තියෙන කාලයක්. වසර 85000ක ආයු තියෙන කාලයක්. එතකොට ඉතින් අපිට හිතන්න අමාරුයි කොහොමද මේ 85000ක ආයු මිනිස්සෙක් වළඳන්නේ මේ අවුරුදු මෙහෙම පොඩි කාලයක් තියෙන අපිට කියලා. ඒක මේ අමුතු වෙන්න දෙයක් නෙමෙයි. ඒක ඥානමය වශයෙන්, ඒ වගේම මේ පෘථුවි තලයේ තියෙන ගුණාත්මක වශයෙන් යම් කිසි වෙනසකට භාජනය වීමත් එක්ක ඒ தત્ත්වය පිහිටන්න පුළුවන්. ඉතින් ඉබ්බෙකුට අවුරුදු 300ක් පිහිටන්න පුළුවන් නම් මිනිස්සෙකුට අර විදියට පිහිටන්නත් පුළුවන් හැකියාවල් තියෙනවා. ඒක ඒ කාලේ යුගයේ සිද්ධ වෙන දෙයක්. එහෙම වයසට යන්නේ නැහැ. ඒක ඒ කාලේට ඒක දැනෙන දෙයක්ුත් නෙමෙයි. ඒක සමහරලාට මීට වඩා ප්‍රය දහවල උදා වීම හෙමින් සිදු වෙන්නට පුළුවන් කාල සීමාවක් වුණොත්. එතකොට අද ගණනින් තමයි එදා මිනිස්සෙක්ගේ ආයුෂ ගණන් හදන්නේ. නමුත් එදා කාලේ ආයුෂත් අවුරුදු 100ක් වෙන්න පුළුවන්. නමුත් මේ මේ මේ ගණනින් බැලුවොත් මේක 85කට වැඩි කරන්න ඕන එදා කාලේ මිනිස්සු ජීවත් වෙන කුණයට සමාන්තරව හදන්න ඕන. ඒකයි සමහර දේවල් වල විපැටලීම් ඇති වෙන්නේ. ඒ කාලය තුල කොන්න තවත් ස්වයං බුද්ධඥානයෙන්ම පහළ වුණු මේ දර්ශනේ පහළ වෙනවා. නමුත් ඉතින් එදාට ගිහිල්ලා මේක දකින්නේ කියලා පෙරුම් පුරණ එක ඥානවන්තකම නෙමෙයි. එදාට ගිහිල්ලා මේක අවබෝධ කරගන්න කල්පනා කිරීම ඥානවන්තකම නෙමෙයි. මේක අද දැකලා හිටියොත් ඔබේ විඥානයේ පාලනයේ කැතුව යොදවා ගැනීම හැකියාවක් තියෙනවා. ඒක ඔබටම ඇති වෙන්න ඕන. මේ මනස තුලින් නික්මීමේ ගුණේ, නිදහස් වීමේ ගුණේ මා අවබෝධ කරගත යුතුයි කියලා. එහෙම නැතුව අපිට කියන්න බෑ මේක අවබෝධ කරගන්න කියලාම. ඒක තමා තුලින්ම තමන් තීරණය කරගන්න ඕන. තමන්ගේ වසඟේ නැති මනස සචිත්ත පරියෝ දපනං, තමන්ගේ සිත මනාව දමණය කර ගැනීම, තමන්ගේ පාලනයට ගැනීම කියන කාරණය තමන්ගේ ජීවිතයට ගත්තොත් ඒක තමන්ට වාසියක් වෙනවා. නමුත් නිවන් දකින්න තියෙන විඥාන ප්‍රමාණය මේක මොනයි කියලා කියන්න බෑ. අප්‍රමාණ තියෙනවා. ඒ නිසා ඒ වගේ විඥාන නැවත හැදෙනවා. නැවත හැදෙනවා. ලෝකේ හැමදාමත් හැදෙනවා. ලෝකේ හැමදාමත් හැදෙනවා. නමුත් ජීවත් වෙලා ඉද්දි සනසිල්ල ජීවත් වෙන්නත්, සාංශාරික වශයෙන් සනසිල්ල අයිති කරගන්නත් මේ දහම තේරුම් ගත යුතුමයි. මේ දහම තේරුම් ගත යුතුමයි. ඊටාම සුළු දෙයක් තියෙන්නේ. නමුත් ඒක මිනිස්සයට තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. ඊටාම සුළු දෙයක් තියෙන්නේ. ඒක තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන. ඒ තමයි මිනිස්සයා මේ මානසික අන්ත කීපයකට වැටෙනවා. අත්වාදයට, පරවාදයට. ඔබ අත්වාදයයි පරවාදයයි ගලවලා දාන්න ඔය කුණු බාල්දියකට. මොකද තමන්ගේ සංකල්පය අනුන් දීපු සංකල්පය. ඊට පස්සේ ආගම්, ජාති, කුල, මල, ભેද, රටවල් ඔය ඔක්කොම තියෙන ඔය අත්වාදේ පරවාදේ කියන මලු දෙකේ. ඔය මලු දෙක කුණු මල්ලකට දැම්මොත් ඔබට නිදහසේ මේ ලෝකේ ගැන හිතන්න පුළුවන්, දකින්න පුළුවන්, ලස්සන ජීවිතයක් ලැබෙනවා. ඒ කියන්නේ පරවාදේ විතරක් දාන්න එපා. සමහර අය ඉන්නවා ආගමත් එපා, ජාතියත් එපා, සංස්කෘතියත් එපා, මොකක්වත් එපා, මගේ තීරණේ මම ඉන්නේ කියන කට්ටිය. ඒක වැරදි. සමහර අයට ඉන්නවා තමන්ගේ තීරණයක් නැහැ, අපි ආගමට අනුව තමයි, අපි ජාතියට අනුව තමයි, අපි සංස්කෘතියට අනුව තමයි කියලා එහෙම ඉන්න පිරිසක් ඉන්නවා. ඒකත් එපා. නිසා අත්වාදී තියාගෙන පරවාදී විතරක් ඉවත් කිරීම නෙමෙයි. අත්වාදය සහ පරවාදය කියන මේ දෙකම කුණු බාල්දියට දැම්මොත් මොකක්වත් නැහැ. එයා හරි වැඩ කරන්නේත් නැහැ, වැරදි වැඩ කරන්නේත් නැහැ. ඒක නිවැරදි දර්ශනයක් ඒක. ආදලේ හරි වැඩකුත් නැහැ එයාගේ ජීවිතේ, වැරදි වැඩකුත් නැහැ. එතකොට තමා ගැන සංකල්පත් නැහැ, අනුන් ගැන සංකල්ප. මේකට කියන්නේ නිරෝධ සංඥා, විමුක්ති සංඥා, චේතෝ විමුක්ති කියන්නේ මේකයි. තණ්හා විමුක්ති කියන්නේ මේකයි. සියල්ලගෙන්ම විමුක්ති වූ ඥානයක්, ගුණයක් පහළ වෙනවා. අන්නේ ඥානය, අන්නේ ගුණය තමයි තමන්ට සැනසෙල්ල උදා කරනවානේ, තමන්ට සහනය උදා කරනවානේ. එහෙමනම් ටික වෙලාවක් අපි මේ ළඹ අහ ගන්න ලද ඒ විමුක්තිදායි ගුණය තුල වැඩමින් සංසුන්ව භාවනාවේ යෙදෙමු. හොඳයි. සාදෝ සාදෝ. මේ නිහඬව කරන පරේක්ෂණයට කියන්නේ ආර්ය පරේක්ෂණය කියලා. එහෙම නැත්නම් අතහැරීමේ පරේක්ෂණය. එහෙම නැත්නම් නිර්වාණ පරේක්ෂණය. මේ ආර්ය ශ්‍රාවකය, ආර්ය පරම්පරාව කියලා වෙනම එකක් තියෙනවා. ඒක කතාව නෙවෙයි. මේක අර සිඳලන අරහත්. මේ ආර්ය කියන්නේ ඒකයි. අර සිඳලන, අර කියන්නේ එක එක කෙලෙස්, එහෙම නැත්නම් දෘෂ්ටි, කරගත්ත දේවල් සිඳලන ආර්ය පරේෂණය මොනවද, එක එක දෘෂ්ටි අපි අල්ලගත්ත දේවල් මොනවද තියෙන්නේ කියලා බලමින් ඒවා සංසිඳවනවා, ඒව නැති කරලා දානවා. ඒකට කියනවා ආර්ය පරේෂණය කියලා. ඒ විදිහට විදර්ශනාවක් සිදු වෙන්නේ එතන. මේක වරක් දෙකක් නෙමෙයි, ඒක දහස් වරක් යෙදීම තුළ තමන්ට තමන්ගේ සිත අවබෝධ කරගන්න හැකියාව ලැබෙයි. නමුත් සමහර අය ඉන්නෝ දෙපාරක් උත්සාහ කරලා බලලා ඒක තේරුන්නේ නැත්තම් හරි කලබලයකටපත් වෙනවා. මට ඒක තේරෙන්නේ නැහැ, මට ඒක වැටහෙන්නේ නැහැ කියලා ඒක දමල ගහන, එහෙම නැත්තම් අයින් කරලා දාන පිරිසක් ඉන්නවා. මතක තියාගන්න, ගුවන් යානය අද මේ තත්ත්වයට නිර්මාණය වෙලා තියෙන්නේ කෝටි වාරයක් ඒ මිනිස්සුන්ට ඒ අධ්‍යයනයන් වැරදිලා තමයි. අසාර්ථක වීම තුළ තමයි සියලු ජයග්‍රහණ ලෝකෙ සකසලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයා හැටියට බලන්න කොච්චර අසාර්ථකත්වයන් ලැබුවද කියලා. අවුරුදු 6ක් තිස්සේම අසාර්ථකත්වයන් ලැබුවා. වෙන කෙනෙක් නම් ඕක දාලා ආයි එනවා මට බෑ කියලා රජමාලිගාවට එනවා. නමුත් එහෙම නෑ, තමන්ගේ ඉලක්කය සපුර ගන්න තුරුම පෙරදරනවා, මහන්සි වෙනවා. තමන්ගේ ඉන්ද්‍රිය ශක්තිය අවිභවයන් අතික්‍රමණය කරන ඥාන බලවේගයක් තිබුණොත්, වීර්‍ය බලවේගයක් තිබුණොත්, අදිෂ්ඨාන පාරමිතාවක් තිබුණොත්, අන්නේ තනත්තා විසින් මේ සිත ජය ගන්නවා, සිතෙන් නිදහස් වෙනවා. එකයි ජීවිතය තුළ ඇති කරගන්න ඕන දේ. ඒ නිසා සද්ධර්ම ශ්‍රවණය කරනකොට දැඩි අවධානයෙන්, දැඩි නුවණින් අසන්න, ඒ වගේම මනස නිරවුල් කරන්න. එහෙම නැතුව මේ භෞතික ව ක්‍රියාත්මක වන්න පද්ධතියක් නෙවෙයි. ඔබ මේක තේරුම් ගන්න දැඩිසේ කැප වෙන්න. එහෙම නැතුව නිකාම නිකන් රිලැක්ස් වෙන්න එපා. ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. නමුත් මනස තුල ඉහළම රිලැක්ස්, එහෙම නැත්නම් සැහැල්ලු භාවය තමයි බලාපොරොත්තු. සමහර අයට කිව්වහම මේක උත්සාහ කළත් බෑ, නිකන් ඉඳලත් බෑ කිව්වහම නිකම්ම ඉන්නවා. તો නිකන් හිටියම හරියනවද? අපි නිකන් ඉන්න එපයි කියලා නේ කියන්නේ. තොර උත්සාහ කරන්නත් එපා, නිකන් ඉන්නත් එපා කියලා කිව්වොත් එහෙම එතකොට වෙන කාර්යයක් කරන්න තියෙන්නේ. මොකද්ද? ඒ තමයි පරිශ්‍රණය, විදර්ශනාව. අපි තේරුම් ගත්ත දෙයක් තමයි මේක ඊටාම ගැඹීර නිසා බොහෝ දෙනෙක් වැරදි විදියට, වැරදි ආකාරයට අල්ලගෙන ප්‍රගුණ කරන ස්වභාවයකුත්, තේරුම් ගත්ත ස්වභාවයකුත් අපිට පේනවා දෙස් විදෙස් පුජ්‍යලයෝ අතර. එනිසා දැඩි ඥාන ගුණයක් ඕන, විශේෂයෙන් සියලු දේශනාවන් විමර්ශනාත්මකව සාන්න ඕන. ඒ විමසන ගුණය තුළම, ඒ ආර්ය පරේක්ෂණය තුළම නොමිලේ ලැබෙන දේ තමයි නිවන. දැන් මේ ධර්මයේ අසද්දී ඔබට නොමිලේ ලැබෙන සැනසෙල්ල, ඒ තමයි නිවන. ඒ සැනසෙල්ලේ උච්චම අවස්ථාව තමයි මාර්ගඵලය කියලා කියන්නේ. ආයි කවදාවත් මමත්වයේ තමා තුල නොරැදෙන විදියට නික්මලා යනවා. දැන් මෙතන දේශනාවේ තියෙන ප්‍රාතිහාරමේ ගුණය නිසා ඔබේ හිත තුල අර ලෝකෝත්තර ශක්තිම් ප්‍රමාණයක් වැඩෙනවා. ඒ වැඩෙන ලෝකෝත්තර ශක්තිම් ප්‍රමාණයට තමන් බුද්ධිමය මොසු කරමින් ඒ ලෝකෝත්තර ශක්තියින් තමා විසින්ම තමා තුල උපාදිනේ කරන ක්‍රමවේදණයට ක්‍රමානුකූලව බුද්ධිය සැකසෙන්න ඕන. අන්නේ විමුක්ති ඥාණයෙන් පහර දෙන විට, ඒ විමුක්ති ඥාණයෙන් එල්ල කරන විට තමයි අර සක්කාය දිට්ඨියට සිටින්නට බැරිකම තියෙන්නේ. එහෙම නැතුව ආකල්පවලින්, දෘෂ්ටිවලින් මොනතරම් මේ මනසට එල්ල කළත් පහරවල්, ඒ හැම දෙයක්ම තමන්ගේම ඥාතියෙක් හැටියට ඒ මනස පිළිගන්නවා. ඒක තමන්ගේම යාළුවෙක්. එනිසා මිනිස්සු මේ ලෝකේ අතරමං වෙලා ඉද්දී ආගම් අතර, මිනිස්සු මේ ලෝකේ අතරමං වෙලා ඉද්දී ජාතීන් අතර, මිනිස්සු මේ ලෝකේ අතරමං වෙලා ඉද්දී දෘෂ්ටීන් අතර ඔබට පුළුවන්කම තියෙනවා ඔබෙනුත් නිදහස් වෙන්න, තමන්ගෙනුත් තමන්ට පුළුවන් නිදහස් වෙන්න. ඒ තරම් නිදහස් දර්ශනයක් තුලින් ලැබෙන සුවයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. නිබ්බානං පරමං සුඛං, මේක සැපේ හොයන ප්‍රතිපදාව, දුක හොයන ප්‍රතිපදාව නෙමෙයි, දුක්ඛාන්තය නෙමෙයි, මේක දුක්ඛාන්තය ප්‍රතිපදාව නෙමෙයි, සැපස හොයන ප්‍රතිපදාව. ඉහළම සැපය හොයන්න, ඉහළම සැපය තමයි ඒ මානසික මනස තුල නිදහස් වීම, මානසික නිදහස් වීම. ඒ නිදහස පුජ්‍යලත්වයෙන් නිදහස් වීමක්, පුජ්‍යලයා නිදහස් වීමක් නෙමෙයි, පුජ්‍යලත්වයෙන් නිදහස් වීමක්. මේව හරියට තේරුම් ගන්න ඕන, පියවරක් වගේ, ඔබට පඩිපෙලක් වගේ මේ හැම වචනයක්ම. ඒව හරියට එහෙම් මෙහෙන් යන්තම් තේරුම් අරගෙන ගිහිල්ලා අවසාන ප්‍රතිඵලය ළඟා කරගන්න බෑ. දේශනාවකට නිකන් ඇහුම්කන් දුන්නයි කියලා එයාට භාෂා හෝ ගණිත ශාස්ත්‍රයක් ඔහු තුළ පිහිටන්නේ නැහැ. ඒ වගේ හොඳට මනාව බුද්ධි කරගැනීමෙන් ඒක තේරුම් කරගත්තොත් තමයි ඒ දේ පිහිටන්නේ. මේක තමාව අතික්‍රමණය කරන අභිභවා යන දෙයක්, ඒක දැනුමට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැනුම ඉක්මවා දැනුවත් වෙන ගුණයකින් යුක්ත දෙයක්, දැනුමත් නෙමෙයි වෙනාන් දෙයකුත් නෙමෙයි. දැන් මෙහෙම ගියපු ගමන් අර ලදරු පාසල් බුද්ධි ඊටාම කම්පණයකටපත් වෙනවා. ඒ ළමයින්ට මේක තේරෙන්නේ නැහැ. නමුත් විශාරද බුද්ධීන්ට පමණක් මේක යෝග්‍යයි කියලා මා විශ්වාස කරනවා. තේරුම් ගැනීමට හැකියාව තියෙන එවැනි අයට පමණයි. ඒ නිසා තේරෙන්නේ නැත්නම් හොඳම දේ තමයි විමසුම් බුද්ධියෙන් බලන්න, ඥානය වඩන්න, විමසන්න, තනිය තේරුම් ගන්න. අපිට ගරුත්වයක් දෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේම වෙනාන් කෙනෙකුට ගරුත්වයක් දෙන්නත් අවශ්‍යත් නැහැ. ඔබටම ඔබ ගරු කරගෙන, ඔබ සත්‍යයට ගරු කරගෙන, සත්‍ය කියන්නේ මේ මං කියන දේ හරි මගේ වචනයක් හරි නෙමෙයි, සත්‍ය කියන්නේ ඒ තියෙන ලෝකේ ධර්මයක්. ඒ සත්‍ය කියන වචනේ වචනවලට ගොඩනගන්න බැරි නිසා වචන සමූහයක් එක් කරමින් ඥානවන්තයන්ට යම් ආකාරයක මාර්ගයක් පෙන්වන, ඇත්තෙන්ම මේ වචනයත් පහු කරගෙන ගියපු දවසට තමයි ඔබට සත්‍ය මුණ ගැහෙන්නේ. මොකද වචනයක් කවදාවත් සත්‍ය කරලා ලං වෙන්නේ නැහැ. ඒක අර හිරු කරා කිසිම වස්තුවක් ලං නොවෙනවා වගේ ද්‍රව බවටපත් වෙනවා. ඒ වගේ තමයි ශක්තියක් කවදාවත් මේ වචනයක් මේ සත්‍ය කරලා ලං වෙන්නේ නැහැ. මොකද වචනයක් තුල තියෙන අසත්‍යයක්, වචනයක් තුල තියෙන සංකල්පයක්, වචනයක් තුල තියෙන වින්දනයක්. ඒ නිසා ඒ වින්දන ගුණාංග වලින් නිදහස් වෙන්න ජීවිතේ ධර්මයෙන්, තථාගත දර්ශනයෙන් ඒකාත්මික කරගන්න කියන වචනේ අපි මතක් කරගමින් හැමදෙනාටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු.